කටයුතු කරන පින්වත් පිරිස සකස් කළා වූ මේ පින්නතුන් හැම දෙනාගේම සහභාගීත්වය අපි කරගෙන සකස් කළ මේ අටවිසි බුද්ධ පූජාව ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ අටවිසි බුදු පියාණන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කරලා ගුණ සිහි කරලා බුදු ගුණ සිහි කරලා බුද්ධ වන්දනාව බුද්ධ පූජාව සිද්ධ කරන්නේ. ඉතින් මේ මොහොතේදී මේ සකස් කළා වූ ඒ සියලු පූජාවන් අමාමෑණී ශාන්තිනායකයාණන් වහන්සේගේ ඒ අසිරිමත් වූ බුදු ගුණ සමුදාය උදෙසා බුද්ධෝපහාර වශයෙන් පූජා කරන පූජා වේවා. ඒ තුලින් පහළ කරගන්නා උදාන පින් බලය කුසල බලය අද විශේෂයෙන් දායකත්වයේ බාරගෙන කටයුතු කරන පින්වත් හැම දෙනා නමින් පරලෝසපත් වුණා වූ මියගේ ඥාතීන්ටත් ඒ හැම දෙනාම සෙත්පතන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන හැම දෙනාටම ආශිර්වාද පිණිසත් ඒ වගේම පොදුවේ සියලුම දෙනාට තුනරුවන්ගේ ආශිර්වාද පිණිසත් මේ පින්කම උපකාර වේවා කියන අදහස ඇති කරගෙන අපි හැම දෙනාම බුදු ගුණ සිහියට නගාගෙන බුදු ගුණ මෙනෙහි කරගනිමින් කවුරුත් ශාන්ත හඬින් එක විට ස්වාමින් වහන්සේලා එක්කම ගාථා කියමින් බුද්ධ වන්දනාව බුද්ධ පූජාව සිද්ධ කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතේපිසෝ Sa Thank you. සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තිය සතු සතු සතු පින්වත්නි මේ වර්ෂයේ ඒ කටින මහා පින්කම ඔක්තෝබර් මාසේ 26 වෙනිදා 27 වෙනිදා සෙනසුරාදා ඉරිදා දිනයන් යෙදෙන්නේ ඒ කටින මහා චීවර පූජාව අරමුණු කරගෙන මේ මොහොතේදී අපි මේ අදින් ආරම්භ කරලා මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරගෙන යන්නේ අද මේ ප්‍රථම ධර්ම දේශනාව මේ වස් පින්කම් මාලාවේ සිද්ධ කෙරෙන එහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ඒ දොස්තර සරත්ගුණ තිලක මහත්මයා හේමන්ති මහත්මිය පවුලේ පින්නතුන් ඒ වගේම දොස්තර ශාන් ආරේසිංහ මහත්මයා ඒ පවුලේ පින්වත් පිරිස ඒ වගේම දොස්තර ලෙශාන්ති ජයමහා මහත්මිය ඒ පවුලේ පින්වත් පිරිස ඒ වගේම ඒ රංජිත් කෝදාගොඩ මහත්මයා මහත්මිය පවුලේ පින්වතුන් ඒ වගේම නිහා විජේසිංහ මහත්මයා මහත්මිය පවුලේ පින්වත් පිරිසයි අද මේ පින්කමේ දායකත්වය දරන ලබන්නේ. ඉතින් විශේෂ වශයෙන්ම ඒ පින්වතුන් මූලික අරමුණු සිහි කරගෙන ස්වාමීන් වහන්සේ වදිනකොට අපි සංගමන සංඝයාන කරමු. සුපටිපන්නු භගවතු ශාවක සංඝෝ උජ්ජපටිපන්නු භගවතු ශාවක සංඝෝ ඤායපටිපන්නු භගවතු ශාවක සංඝෝ සාමිච්චපටිපන්නු භගවතු සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආමුනියෝ පාමුනියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සති දැන් පින්වත්නි පූජනීය ඒ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සඳහා වැඩමකට වදාලා අද මේ ධර්ම දේශනාව මේ වස්පින්කම් මාලාවේ සිද්ධ කරන ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන ගෞරවනීය මේ හාමුදුරන් වහන්සේ පිළිබඳව පින්නතුන් කාටවත් අමුතුවෙන් හඳුන්වා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව උන්වහන්සේ මේ මාස අවුරුද්දකට ආසන්න කාලයක් මේ විහාරස්ථානයේ වැඩ සිටිමින් මේ පින්නතුන්ගේ ධර්මාවබෝධයේ පිණිස බොහෝ උපකාර කරමින් ධර්ම දේශනා පවත්වමින් විහාරස්ථානයේ දියුණුවට අප්‍රමාණ උපකාර කරන උදව් කරන මෙහෙවරක් කරන ගෞරවනීය හාමුදුරන් වහන්සේ අද මේ ධර්ම දේශනාව පවත්වන හාමුදුරන් වහන්සේ අපවත් මේ වදාළ අපේ අතිපූජනීය මඩිහේ ශ්‍රී පඤ්ඤාසිංහ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ඒ වගේම අති පූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල රුක් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පැවිදි බිමට පත් වෙලා උන්වහන්සේ ඒ විහාරස්ථානයේ මහර්ගම ධර්මායතනයේ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ලබලා ඉන්න අනතුරුව උන්වහන්සේ ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැඩිදුර අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල කීපයකින් ඒ ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධි කිහිපයක්ම ලබමින් ඒ වගේම ඒ විශ්වකෝෂයේ උන්වහන්සේ විශ්වකෝෂයේ වැඩ කරමින් උන්වහන්සේගේ ශාස්ත්‍රීය මෙහෙවර දීර්ඝව සිද්ධ කරගෙන යන කාලයේදී මේ විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ ආරාධනාවෙන් මේ විහාරස්ථානයට වැඩමවා වදාළේ. ඒ නිසා උන්වහන්සේ ඒ ධර්මඥානයේ බොහොම ඉහළින් ධර්මඥානයේ බොහොම හොඳින් හදාගෙන උන්වහන්සේගේ ජීවිතයටත් මේ ධර්මයේ පුරුදු කරන ගමනේ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ විදිහට උපකාර කරන්නේ නිසා අපි දැන් ගෞරවයෙන් ආරාධනා කරමු. උන්වහන්සේට ආශිර්වාද පිණිසත් පිළිගැනීමක් හැටියටත් අපි මේ කරන්නා වූ පුණ්‍ය බලයෙන් උන්වහන්සේටත් ඒ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තිය ලැබිලා තවත් උන්වහන්සේගේ ශාසනික ජීවිතයේ උතුම් අරමුණු සඵල කරගන්නට මේ පුණ්‍ය ශක්තිය උන්වහන්සේටත් උපකාර වේවා කියන අදහස ඇතිව සාදු නාමයකින් හාමුදුරන් වහන්සේ පිළි අරගන්න. දැන් අපි හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා ධර්ම දේශනාව ආරම්භ කරන්න. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමන්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛං සන්තං කරිස්සති ති. ගරුකටයුතු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්තුනි, වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි ප්‍රථම ධර්ම දේශනාවට යොමුකම් දීමටයි මේ ඇත්තන් බලාපොරොත්තු වන්නේ. පින්තුනි, අපට අපේ ජීවිතවලදී අපේ විවිධ විදිහේ වටිනා දේවල් ලබාගෙන තියෙනවා. හොඳ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන තියෙනවා. හොඳ අධ්‍යාපනයක් ලබාගෙන තියෙනවා. හොඳ පින්වත් සැදැහැති දෙමව්පියන් ලබාගෙන ඇති. ඒ වගේම හොඳ රැකිරක්ෂා, හොඳ දූ දරුවන් අපි ලබාගෙන ඇති. නමුත් පින්තුනි, ඒ අපි ලබාගත් දේවල් අතුරින් ජීවිතයේ වටිනාම දෙයක් අපි ලබාගෙන තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය. බුදුහාමුදුරුවෝ මොකක්ද අපේ ජීවිතයට දේශනා කළේ කියන කාරණය. උන්වහන්සේ අපට දේශනා කරපු සද්ධර්ම මාර්ගය තමයි අපි අපේ ජීවිතේ ලබපු වටිනාම දේ. මෙන්න මේ වටිනාම දේ ලබාගත්තු අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යම්කිසි කෙනෙක් තමන්ගේ කන් දෙකෙන් අහන උතුම්ම දේ තමයි මේ සද්ධර්මය කියලා. අංගුත්තර නිකායේහි අනුත්තරීය සූත්‍රයේදී සඳහන් වෙනවා සවනානුත්තරීය කියලා කාරණයක්. අහන දේවල් වලින් උතුම්ම දේ කුමක්ද කියන කාරණය එහිදී සඳහන් වෙනවා. අපි අපේ දසවන් වලින් කන් දෙකෙන් අපි හුඟක් දේවල් අහනවා. ඒ අහන දේවල් අතරින් වඩාත්ම වටිනාම දේ තමයි සද්ධර්මය. ඇයි එහෙම බුදුහාමුදුරු දේශනා කළේ? පින්නතුනි, අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ ජීවිතයේ සතුට සැනසීම බලාපොරොත්තු වෙමින්. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි. තිරසංගත සත්‍යයේ ඉඳන් හැම සත්‍යයේම ස්වභාවය තමයි සැපත හොයනවා සැපතට කැමති, දුකට අකමැති. සැපත සොයන සැපතට කැමති, දුකට අකමැති සත්‍යයන් හැටියට අපට පින්නතුනි සැප ලැබීම සඳහා අපි ජීවිතේ නොයෙක් දේවල් කරනවා. නමුත් ඒ දේවල් අතුරින් ජීවිතයේ අවසානය බලන විට අවුරුදු 50ක් 60ක් 70ක් ගිහිල්ලා ඇතැම් විට සමාජය යන්න පුළුවන් ඉහළම තත්ත්වයට ගිහිල්ලා අධ්‍යාපනයෙන් වෘත්තීය මට්ටමින් කීර්තියෙන් මේ හැමදේම සමාජයේ ඉහළට ගිහිපු අයගේ ජීවිත දෙස බලන්න අවසාන කාලේ ඒ අයගේ ජීවිත ඉරණම ඒ බොහෝ දෙනා පින්නතුනි ඉතාම කලකිරීම යුක්තවයි මේ ජීවිතයෙන් සමුගන්නේ. මෙන්න මෙවැනි ලෝකයක තමයි බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ සැබෑලසම අපේ ජීවිතයට සැප ලබන මාවත දේශනා කළා. අන්න ඒ මාවත දේශනා කරපෝ ඒ මාවත අපට අහන්නට පුළුවන් නම් ඒ අනුව අපේ චින්තනය මෙහෙවන්න පුළුවන් නම් අපි තමයි පින්නතුනි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ ආකාරයට උන්වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා තුරින් අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ සදාතක වර්ගයේ එන බ්‍රහ්ම සංයුත්තේහි අරුණවතී කියන සූත්‍රයයි අද අපි මාතෘකා වශයෙන් තෝරාගත්තේ. සූත්‍රේ නම තමයි අරුණවතී. මේ අරුණවතී සූත්‍රය ගත්තොත් පින්නතුනි වෙනත් සූත්‍රات එක්ක සසඳලා බලන විට මේ සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වන්නේ අතීත බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක සිදුවෙච්ච කිසියම් ප්‍රවෘත්තියක්, කිසියම් කතාවක්. මේ අතීත බුදුරජාණන් වහන්සේගේ සිද්ධියේදී ඒ කතාවට අමතරව ඒ දේශනාව තුළ ඇතුළත් වන ධර්ම කරුණු තමයි වඩාත්ම වැදගත් වන්නේ. අපි අද බණ අහන බුදුරජාණන් වහන්සේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බණ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නට කලින් කලින් කල ලෝකයේ විවිධ නම් වලින් බුදුරජාණන් වහන්සේලා කලින් කල පහළ වෙලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා අතුරින් එක්තරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා සිකිහි කියලා. මේ අපවැස නම මහා භද්‍ර කල්පය තුල වැඩ සිටිය සිකිහි බුදුරජාණන් වහන්සේ. මේ සිකිහි බුදුරජාණන් වහන්සේ පින්නතුනි උන්වහන්සේගේ ශ්‍රාවකෙක් සමග එක්තරා අවස්ථාවකදී බ්‍රහ්ම ලෝකයේ වැඩම කරපු අවස්ථාවකදී ඒ බ්‍රහ්මයන් අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍රයක් තමයි මේ අරුණවතී සූත්‍රය කියලා කියන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්තිය උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කළා. වරක් උන්වහන්සේ සැනැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන අවස්ථාවේදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා මහණෙනි කියලා. මහණෙනි, මම ඔබලාට අද අතීතයේ සිදුවෙච්ච අතීත ප්‍රවෘත්තියක් සඳහන් කරනවායි කියලා. ස්වාමීන් වහන්සේලා බොහොම සතුටු වුණා. අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල අතීත ප්‍රවෘත්ති ගැන සඳහන් වෙලා තියෙනවා. විවිධ බුදුරජාණන් වහන්සේලාගේ චරිත කතා ගැන. ඒ විතරක් නෙවෙයි, අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ මුල් කාලේ සිදුවෙච්ච සිදුවීම් ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිකාරක ධර්මයන් සම්පූර්ණ කරන කාලයේදී අතීත ආත්ම භාවල ගත කරපු ආකාරයන් පිළිබඳව යම් යම් තැන්වල දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ ඇතැම් අවස්ථාවල වැඩම කරනකොට කිසියම් ගම්මානයක් පසු කරලා යනවා නම් ඒ ගම්මානයේ අතීතයේ සුවිශේෂ සිදුවීමක් සිදු වෙලා තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ටිකක් නැවතිලා ඒ අතීත සිදුවීම සඳහන් කරනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ වැඩම කරනකොට කිසියම් සුවිශේෂී සත්‍යයක් දැක්වතින් ඒ සත්‍යය දැස හොඳට බලලා බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි, මේ සත්‍යය අතීතයේ අහවල් තැන සිටියා, ඇතැමට අහවල් ස්ථානයේද මට මුණ ගැහුණා. මේ ආදී කාරණා ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඊටාම සතුටින් ඒ අතීත ප්‍රවෘත්ති ගැන අහලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රවෘත්තියක් තමයි පින්තුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අතීතයේ වැඩ සිටියේ සීකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරන කාරණය. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි අතීතයේ සීකේ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ වැඩ සිටියා. උන්වහන්සේ වැඩ සිටිය කාලේ ප්‍රධාන නගරයක් ආශ්‍රිතව උන්වහන්සේ හිටියේ. එකල ඒ නගරයට කිව්වේ දැන් මෑත කාලේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි හරියට සෑත් නුවර වගේ එකල ප්‍රධාන නුවර වෙලා තිබුණේ අරුණවතී කියන නුවර. අරුණවතී රාජධානිය. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි අරුණවතී කියලා රාජධානියක් තිබුණා. ඒ රාජධානියෙහි අරුණවා කියලා රජ කෙනෙක් හිටියා. මේ අරුණවතී කියන රාජධානිය ආශ්‍රිතව වාසය කරපු සීකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ තමයි අභිභූ සම්භව කියලා. හරියට අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ වැඩ සිටිය සැරියුත් මුගලන් දෙනම වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා. මෙන්න මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමගෙන් එක නමක් වන අභිභූ මහරහතන් වහන්සේට බුදුහාමුදුරු එක්තරා දවසකදී සඳහන් කරනවා සීකේ බුදුහාමුදුරෝ කුමක්ද අභිභූ මහණ භික්ෂුව අපට දහවල් පිණ්ඩපාත යන කා වේලා තියෙනවා. ඒ පිණ්ඩපාත යන්නට කලින් අපි යමු එක්තරා බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලෙන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලෙත් සමහර ධ්‍යාන වඩපු අය ගැන සඳහන් වෙනවා. ඒ අය ඇතැම් විට බෞද්ධ ශ්‍රාවකයන් නෙවෙයි. අසිත තාපසේ වැනි අය ගැන සඳහන් කරනවා. ඒ අය දහවල් කාලයේ මනුස්ස ලෝකයේ ආහාර අනුභව කරලා සංධ්‍යා යාමෙහි බ්‍රහ්ම විහරණය සඳහා දිවා විහරණය සඳහා බ්‍රහ්ම ලෝකයට වැඩම කරපු කතා සඳහන් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ සීකේ බුදුහාමුදුරුවෝ දහවල් පිණ්ඩපාතයට කලින් මේ තියෙන කෙටි වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන අභිභූ මහරහතන් වහන්සේට සඳහන් කරනවා අපි යමු එක්තරා බ්‍රහ්ම ලෝකයකට කියලා. ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ කැමති වුණා හොඳයි ස්වාමීනි අපි වැඩම කරමු කියලා. මේ අවස්ථාවේදී පින්නතුනි ඉරිදි බලවලට සමවැදිත බුදුරජාණන් වහන්සේ ඉතාම ශනික මොහතකින් හරියට සූත්‍රයේ සඳහන් වෙනවා ශක්තිමත් පුරුෂෙක් හකුල පුවතක් දිගහරින්නා වගේ වේලාවකදී දිගහැරපු අතක් හකුලන්නා හා සමාන ඉතාම සල්ප වේලාවකදී මේ දෙනමම බ්‍රහ්ම ලෝකයේ පහළ වුණායි කියලා. බ්‍රහ්ම ලෝකයට වැඩම කරපු අවස්ථාවේදී බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේ සමග සතුරු සාමීච්ඡ කතාවන් යෙදුණා. උන්වහන්සේ සමග කතා බහ කළා. මේ අවස්ථාවේදී මේ සීකේ බුදුහාමුදුරෝ බණ කියන සෝදානම් උනේ නැහැ. සීකේ බුදුහාමුදුරෝ උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ වන අභිභූ කියන ස්වාමීන් වහන්සේට සඳහන් කළා අභිභූ ඔබ මේ දෙවියන් සඳහා ඔවුන් කෙරෙහි කරුණාවෙන් ධර්මයක් දේශනා කරන්න ඔබට වැටහෙන ධර්මයක් දේශනා කරන්න කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී පින්නතුනි අභිභූ ස්වාමීන් වහන්සේ සීකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වලා මේ අවස්ථාවේදී බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කළා. සාමාන්‍ය ස්වභාවයෙන් තමයි ධර්ම දේශනා කළේ. නමුත් පින්නතුනි මේ අවස්ථාවේදී බ්‍රහ්මයන් සතුටටපත් උනේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔවුන් කල්පනා කළා මෙච්චරනම් ශක්තියක් තියෙන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවකදී උන්වහන්සේ ඉදිරි පිට මේ ශ්‍රාවකයෙක් ඉඳගෙන බණ කියන එක පිළිබඳව බ්‍රහ්මයන් එතරම් සතුටටපත් උනේ නැහැ. සෑහීමකටපත් උනේ නැහැ. ඔවුන් සොම්නසටපත් උනේ නැහැ. මේ අවස්ථාවේදී පින්නතුනි මේ කාරණය ඔවුන් නැතැම් විට මේක වාචිකව ප්‍රකාශ කළේ නැහැ. ඇතැම් විට හිතින්ම මේ ගැන සාකච්ඡා කරන්නේ නැති. මෙන්න මේ සිටිවිල්ල සීකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා පින්නතුනි මේ අවස්ථාවේදී අභිභූ ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා කුමක්ද? අභිභූ ඔබ හොඳින් ධර්ම දේශනා කළත් මේ බ්‍රහ්මයන් ඔබ අහන ධර්මයේ පිළිබඳව ප්‍රසාදයක් නැහැ. ඒ නිසා බෙහෙවින්ම සංවේගයට පත් වන ආකාරයට බණ කියන්න කියලා. බෙහෙවින් සංවේගයට පත් වෙන විදිහට බණ කියන්න කියලා. මෙන්න මේක පින්නතුනි සුවිශේෂී ප්‍රකාශයක්. සංවේගයට පත්වීම කියන එක. මෙතෙන්දි බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ ඔවුන් විස්මයට පත් කරන්න බණ කියන්නවත්, ඔවුන් ශෝකයට පත් කරන්න බණ කියන්නවත්, ඔවුන් පුදුමයට පත් කරන්න බණ කියන්නවත් දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අභිභෝබ මේ බ්‍රහ්මයන් බෙහෙවින් සංවේගයට පත් කරන්න. සංවේගය කියන කාරණය පිනතුනේ මේ බුදු සසුනේ තියෙන ඉතාම සුවිශේෂී වචනයක්. රහතන් වහන්සේලා අනිත් අය විස්මයට පත් කරන්නේ නැහැ. රහතන් වහන්සේලාට ශෝකය ඇතිවන්නේ නැහැ. උන්වහන්සේලා අනිත් අයට ශෝකය ඇති කරවන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ කියන සංවේගයට පත් වෙන කෙනෙක්. ඒ වගේම අනිත් අයට පහන් සංවේගය ඇති කරන අය. සංවේගය කියන එක පිනතුනේ අද අපි ව්‍යවහාර කරන්නේ ශෝකය කියන අර්ථයට. නමුත් ශෝකය කියන අර්ථය නෙවෙයි සංවේගය කියන්නේ. සංවේගය ඇති වෙච්ච කෙනා හඬන්නේ නැහැ. බුදු සමයේ සඳහන් වෙන සංවේගය විරාගය වූ පුද්ගලයන්ගේ සිටි ඇතිවන එක්තරා සිටිවිල්ලක්. මෙන්න මේ විදිහට සංවේගය ඇති වෙන විදිහට බණ දේශනා කරන්න කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී අභිගෝ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි මම මනුස්ස ලෝකේ ඉන්න අවස්ථාවේදී මම භික්ෂූන් වහන්සේලා අතරින් අවස්ථාවේදී ඇතැම් අවස්ථාවල් මම ප්‍රකාශ කරනවා මට සාස්ත්‍රීය ලෝක ධාතුවට ඇහෙන බණ කියන්න පුළුවන් කියලා මම අනිත් ශ්‍රාවක සංඝරත්නයට සඳහන් කරනවා කියලා. මේ සඳහන් කරන්නේ පින්වත්නි බුදුහාමුදුරන්ගේ අවසර ගන්නනේ. බුදුහාමුදුර සඳහන් කරන හොඳයි එහෙනම් අභිභූ ඔබ ඔබට මේක තමයි වෙලාව. දැන් තමයි අවස්ථාව එහෙනම් මේ සාස්ත්‍රීය ලෝක ධාතුවට ඇහෙන්න. ලෝක ධාතු දහසකට ඇහෙන්නට බණ කියන්නට දැන් ඔබට අවස්ථාව. ඔබ එකෙන් ප්‍රයෝජන ගන්න කියලා. මේ අවස්ථාවේදී පින්වත්නි මේ අභිභූ ස්වාමීන් වහන්සේ කියන්නේ එදා සිටී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිටි ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ පින්වත්නි අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සරියුත් හාමුදුරුව වගේ ප්‍රඥාවෙන් ඉහෙරටම ගිහිපු කෙනෙක්. ඉරිදි බලවලිනුත් ඒ වගේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙන ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ අවස්ථාවේදී දහසක් ලෝක ධාතුවට ඇහෙන්න විවිධාකාරයෙන් ඉරිදි බල පෙන්වමින් ධර්ම දේශනා කළා. උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට එක අවස්ථාවක ශරීරයේ තේනෝ, ඒ වගේම තවත් අවස්ථාවක ශරීරයේ තේන්නේ හඬ විතරක් ඇහෙනවා. එක අවස්ථාවක බණ කියන ශරීරයේ උඩකය විතරක් පේන්නේ, යටිකය පේන්නේ නැහැ. ඒ වගේම තවත් සමහර අවස්ථාවකදී යටිකය පේනවා, උඩුකය පේන්නේ නැහැ, හඬ විතරයි ඇහෙන්නේ. මෙන්න මේ වගේ විවිධ විදිහේ ඉරිදි බල ප්‍රදර්ශනය කරමින් මේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාව සංවේගයට පත් වන ආකාරයට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරන අවස්ථාවේදී තෝරගත්තු මාතෘකාව තමයි දේශනා කරපු ගාථා දෙක තමයි පින්නතුනි මා මේ අවස්ථාවේදී ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. ආරබත නිකමත යොංජත බුද්ධ ශාසනේ දුනාත මච්චු නොසේනම් නලාගාරංව කුංජරෝ. මේ ගාථාවේ තේරුම තමයි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආරබත නිකමත යොංජත බුද්ධ ශාසනේ. මේ බුද්ධ ශාසනේ ගමන් මඟ ආරම්භ කරන්න, ඒ වගේම නික්මෙන්න, මේ පංචකාම සම්පත්තියක තියෙන ඇල්මෙන් ටිකෙන් ටික නික්මෙන්න යොංජත බුද්ධ ශාසනේ, මේ සම්මා සම්බුද්ධ ශාසනේ යෙදෙන්න. යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙසති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යම් කිසි කෙනෙක් මේ සම්බුද්ධ ශාසනය අප්‍රමාදීව යෙදෙනවා නම් ඒ තැනැත්තා දුක දුරු කරනවා, සංසාර දුක දුරු කරලා සසර දුකෙන් නිදහස් වෙනවා කියලා. ඒ වගේම මුල් ගාථාවේ සඳහන් වෙනවා ආරම්භ කරන්න, නික්මෙන්න, යෙදෙන්න මේ බුද්ධ ශාසනයෙහි මාර සේනාව පරාජය කරන්න. කොහොමද මාර සේනාව පරාජය කරන්නේ? හරියට බටවලින් හදපු ගයක් ශක්තිමත් ඇතෙක් කඩා සුණු විසුණු කරන්නා වගේ අපේ සිතේ ඇතිවන රාගාදී කෙලෙස් නැත්තම් මාර සේනාව පරාජයටපත් කරන්න කියන එකයි මේ ගාථාවෙන් සඳහන් වන්නේ. පින්වතුනි මේ ගාථාවෙන් විවිධ ගාථා මුල් කරාට විවිධ පරයයන් වලින් විවිධ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළා. ධර්ම දේශනාවෙන් පින්වතුනි බ්‍රහ්මයන් බෙහෙවින් සතුටටපත් වුණා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි බුදුරජාණන් වහන්සේත් බෙහෙවින් සතුටටපත් වුණා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අර බ්‍රහ්මයන් අර අවස්ථාවේදී සෑහීමකටපත් නොවුන නම් ඇයි බුදුහාමුදුරන්ට ධර්ම දේශනා කරන්න තිබුණා නේද කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ විශේෂ ශාස්ත්‍රය සීමා කරන්න බෑ. උන්වහන්සේගේ විශේෂේස්ත්‍රය කියන අචින්තයයි කියලා. උන්වහන්සේට ගෝචර වන විශ්ව ලෝකයේ සීමා කරන්න බෑ. නමුත් රහතන් වහන්සේ කෙනෙකුගේ විශේෂේස්ත්‍රය යම් කිසි සීමාවක් තියෙනවා. අන්න ඒ සීමාව තමයි මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ. මේකට කියනවා සහස්‍රී ලෝක ධාතු කියලා. එක ඉරක් සෞර ග්‍රහ මණ්ඩලයක් ආශ්‍රිතව මේ ග්‍රහ මණ්ඩලයක් සහිතව ඉන්න මේ ප්‍රදේශයක තියෙන සෞර ග්‍රහ මණ්ඩල නැත්තම් ලෝක ධාතු දහසක ප්‍රමාණය. දැන් අද අපි සාමාන්‍ය සෞර ග්‍රහ මණ්ඩලය කියලා විස්තර කරාට බුදුදහමේ කියන ලෝක ධාතුව පිනතුණි ඊටත් වඩා පුළුල් දෙයක්. එක ඉරකට ගමන් කරන්න පුළුවන් උපරිම සීමාව. අන්න ඒ සීමාවල් සහිත සූර්යයන් ඉන්න ප්‍රමාණයෙහි දහසක ප්‍රමාණයකට පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට තමන්ගේ ධර්ම දේශනා කිරීමේ ශක්තිය පතුරවන්න. මේක රහතන් වහන්සේ කෙනෙකුගේ සීමාව. පින්නතුනි රහතන් වහන්සේ කෙනෙකුගේ මේ විශේෂේත්‍රයේ ප්‍රමාණවත් පින්නතුනි ලෝකේ ඉන්න ඕනම කෙනෙක් විශ්මයට පත් කරන්න. ලෝකේ ඉන්න බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශේත්‍රයේ ඉන්න සත්‍යයන්ගෙන් උපරිම ප්‍රමාණයක් මේ තුලින් අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. නමුත් මෙතන හිටිය මේ ප්‍රඥයන් සෑහීමකට පත් කරන්න මේ ස්වාමීන් වහන්සේ ප්‍රමාණවත්. සෞරග්‍රහ මණ්ඩලයක් කිව්වම පින්නතුනි ඉතා විශාල ප්‍රමාණයක්. එක සෞරග්‍රහ මණ්ඩලයක ඉඳන් දැන් අපට ආසන්නම සෞරග්‍රහ මණ්ඩලයට ආලෝක වේගයෙන් ගියත් ආලෝක වර්ෂයෙන් ගියත් ආලෝක වර්ෂ 4කට වඩා ප්‍රමාණයක් යනවා. මෙන්න මෙවැනි දහසක ප්‍රමාණයක් මේ ස්වාමීන් වහන්සේට විශේෂේත්‍රේ වුණා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේට මේ අවස්ථාව ලබා දීලා මේ ලෝකෙට දක්වන්න පුළුවන් ඉහළම අනුග්‍රහය දැක්වුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ විශේෂේත්‍රය ගැන සඳහන් වෙනවා. මේ සහස්‍රී ලෝක ධාතු නැවත දහසින් වැඩි වෙනවා. ඒකට කියන්නේ දසහස්‍රී මධ්‍යම ආලෝක ධාතු කියලා. 10000න් වැඩි කරාම වෙන සංඛ්‍යාව 1.6ක සංඛ්‍යාව world system 10 ලක්ෂයක මිලියනයක ප්‍රමාණය. අන්න ඒ මිලියනය නැවත වැඩි වෙනවා නැවත 1000කින්. 13 පාරක් වැඩි වෙන ගානේ 1.9ක සංඛ්‍යාව මිලියන 1000ක ප්‍රමාණයක්. මිලියනයත් නැවත 1000න් වැඩි වෙලා නැත්තම් බිලියනය කියන සංඛ්‍යාව ග්‍රහ මණ්ඩල බිලියනයක ප්‍රමාණයකට ඇහෙන්නට බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒ බිලියනයක් වෙන තුනේ නැවත ධර්මයේ සඳහන් වෙනවා 1000න් වැඩි වෙනවා කියලා. 1.12ක සංඛ්‍යාවක් සඳහන් වෙනවා. අන්න ඒ 1.12ක සංඛ්‍යාවකින් යුක්ත විශ්වයකට තමයි පින්නතුනේ එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ආඥා ශේත්‍රය හැටියට සඳහන් කරන්නේ. මේක පින්නතුනේ අපට හිතා ගන්නවත් පුළුවන් සත්‍යක් නෙවෙයි. විද්‍යාවෙන් කොච්චර දිනුණත් විද්‍යාවෙන් මේ එක මන්දාකිණියක එක ගැලැක්සියක ප්‍රමාණයක සොයා ගැනීම කළත් පින්නතුනේ ඒ සොයා ගැනීම කරන උපකරණ වලින් බලනවා බැලුවට ඒ තුලින් මිනිස් ලෝකයට ආලෝක එනකොට ආලෝක වර්ෂ 100 ගණක් ඇතැම්මිට ගිහිල්ලා ඇතැම්මිට දැන් බලන ලෝකේ නෙවෙයි මේ වන විට තියෙන්නේ. මේට අවුරුදු 100 ගණකට කලින් විනාශ වෙච්ච ලෝකයක් තමයි ඇතැම්මිට විද්‍යාඥයන් මේ උපකරණ තුලින් බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන සුවිශේෂත්වය තමයි මේ සිදුවන සිදුවීම් ක්ෂණිකව බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්තුනේ මිනිස්යන්ගේ ලක්ෂණය තමයි මිනිස්යන්ට මේව තියෙන්නේ උපකරණ වලින් විතරයි. ඒ විතරක් නෙවෙයි මිනිස්යන්ගේ මිනිස් ඇසට ගෝචරය වෙන විශේෂේත්‍රය තුලට විතරයි විශේෂේත්‍රයට ගෝචර වෙන ප්‍රමාණය විතරයි මේ බලන්නේ. අපේ මිනිස් ඇසට යම්කිසි දෙයක් පේනවා නම් පින්තුනේ ඒක සම්පූර්ණ යථාර්ථය නෙවෙයි. මිනිස් ඇසට යමක් අද අපට පේනවා නම් පේන්නේ අපි උපතින් ලබාගත්තු කර්ම ශේත්‍රයට අනුව, කර්ම චක්‍රයට අනුව, කර්මයේ ස්වභාවයට අනුව නිර්මාණය වෙලා අපට පෙන්වන ලෝකය තමයි අද අපි ඇසින් ලෝකය බලන්නේ. ඒ බලනකොට අපි බොහෝ දෙනාගේ කර්ම චක්‍රයේ සමානත්වයක් නිසා අප කාටත් එක විදියට පේනවා. නමුත් පින්නතුනි මේ සීමාව මේ පේන විදිය වෙනස් වෙනවා. අපේ කර්ම චක්‍රය වෙනස් වෙලා අපේ ඇසේ ශක්තිය වෙනස් වුණු ගමන්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පින්නතුනි මීට වඩා පුළුල්ව ලෝකය බලන ආකාරය. උන්වහන්සේ ගැන සඳහන් කරනවා මේ ට්‍රිලියනයක් පිළිබඳව ලෝක ධාතු සංකල්පයක් බුදුදහමේ සඳහන් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්ම දේශනා කරන ශේත්‍රය ඇටියට සඳහන් කරන්නේ එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සත්‍යයන් නිවන් දක්වන්න පුළුවන් සීමාව හැටියට සලකන්නේ මේක. හැබැයි ඒ සීමාව පින්නතුණි උන්වහන්සේ දැනගත්තු සීමාව නෙවෙයි. දැනගත්තු සීමාව සඳහන් කරන්නේ සීමාවක් නැහැ කියලා. හැබැයි පින්නතුණි බුදුහාඳුර ගැන සඳහන් කරද්දී ਸਰවඥ ਸਰව බලධාරී කියලා කාරණා දෙකක් තියෙනවා. ලෝකේ සමහර අය සඳහන් කළේ සමහර දෙවරු ਸਰව බලධාරී කියලා. ඒ වගේම ਸਰවඥයි කියලා. බුදුරජාණන් වහන්සේ පින්නතුණි ਸਰවඥ උත්සමේ. නමුත් බුදුහාඳුරන්ට ਸਰව බලධාරී කියලා අපි කියන්නේ නැහැ. බුදුහාඳුරන්ට හැම දෙයක්ම කරන්න බෑ. නමුත් බුදුහාඳුරු සියල්ලක්ම දත් කෙනෙක්. උන්වහන්සේ ਸਰවඥ කෙනෙක්. උන්වහන්සේගේ විශේෂේත්‍රය අප්‍රමාණයි. අන්න එවැනි සීමාවක් තුල ඉන්න මේ එක ශ්‍රාවකයෙක්ගේ තුල විශේෂේත්‍රයට ගෝචර වෙන මේ සාස්ත්‍රීය ලෝක ධාතුවට ඇහෙන්නට ධර්ම දේශනා කරපු අවස්ථාවක් තමයි පිනතුනි මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ. මේ සූත්‍රය ගැන සඳහන් කරද්දී මේ පිනතුන බොහෝ විට ප්‍රශ්න නැගෙයි බුදුහාමුදුර ලෝකේ ගැන මොනවද කියලා තියෙන්නේ කියලා. ඒක අනිවාර්යෙන් ඇති වෙනවා. විද්‍යාවත් එක සංසන්දනය කළා. විද්‍යාවෙන් කියන ගැලැක්සියද මේ ලෝක ධාතුව කියන්නේ නැත්නම් ඒ 1000ද බුදුහාමුදුරන්ගේ විශේෂේත්‍රයේ ගැලැක්සි කීයද? මේ වගේ ප්‍රශ්න රාශියක් අපට පැන නගිනවා. පින්නතුනි ඒ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු අපට සොයාගන්න කතරම් පහසු නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ මේ බුද්ධ ඥානය අපි විද්‍යාඥයන්ගේ තාම පටු සීමාව තුල ඉඳගෙන අපි කරන විග්‍රහයන් පරිපූර්ණ විග්‍රහයන් වෙන්නේ නෑ. නමුත් අපට වැදගත් වන්නේ ලෝක ගැන විග්‍රහය නෙවෙයි. පින්නතුනි බුදුහාමුදුර වරක් දේශනා කළා එක්තරා වනාන්තරයක් මැදින් යනකොට සින්සපා කියන ඇක්ටේරිය වනයේ මැදින් බුදුහාමුදුර වරක් වඩිනකොට උන්වහන්සේ දේශනා කළා ඒ වනයේ කොළ ටිකක් අතර අරගෙන ආනන්ද හාමුදුරන ප්‍රකාශ කරනවා ආනන්ද මේ මගේ අතරගත්තු කොළ ටිකද වැඩි මේ පොළවේ වැටිලා තියෙන කොළ ටිකද කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි අතරගත්තු කොළ ටික ඉතාම සල්පයයි මේ බිම ඊට වඩා හුඟක් කොළ තියෙනවා බුදුහාමුදුර සඳහන් කරනවා අන්නේ වගේ මහණෙනි මම අවබෝධ කරගත්තු ශේස්ත්‍රය මේ බිම වැටිලා තියෙන පොළ ටික වගේ. ඒ අවබෝධ කරගත්තු ශේස්ත්‍රයෙන් මා ලෝකෙට දේශනා කරපු ප්‍රමාණය මේ අතේ තියෙන පොළ ටිකක් වගේ කියලා. මෙහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට තුන් මාසයකට කලින් ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා ආනන්ද මට මම දේශනා කරපු දේශනාවල ගුරු මුෂ්ටියක් නැහැ කියලා. එදා සින්සපා වනයේදී දේශනා කරනවා මම දේශනා කළේ අතරගත්තු පොළ ටිකක් වගේ කියලා. තවත් වතාවක දේශනා කරන ආනන්ද හාමුදුරන්ට ආනන්ද මගේ දේශනා තුල නැමේ ආචාර්ය මුට්ටි මට ආචාර්ය මුෂ්ටි නැහැ ගුරු මුෂ්ටි නැහැ. මම දේශනා කරපු දේවල නිර්වාණ අවබෝධය සඳහා යමක් දේශනා කළ යුතු නම් දුක නිරෝධ කිරීම සඳහා යමක් දේශනා කළ යුතු නම් ඒ සියල්ලක් මම කිසිඳු දෙයක් නොසඟවා ප්‍රකාශ කළායි කියලා. එනිසා පින්නතුනි මේ අපි ඉතාම පුළුල් විශ්වයක ඉන්න අපට පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ වටිනාම දේ තමයි බුදුහාමුදුරෝ මෙවැනි ඉතාම ඉහළ තැනක ඉඳගෙන බ්‍රහ්ම ලෝකයේ වැනි ඉහළම තැනක ඉඳගෙන මේ ලෝකයේ පේන ග්‍රහවස්තු පිළිබඳව නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කළේ. විද්‍යාඥයන් හොයාගෙන යන මන්දාකිණි පිළිබඳව නෙවෙයි දේශනා කළේ. බුදුහාමුදුරෝ දේශනා කළේ පිනතුනි එදා ඒසිකේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා අභිභූත ස්වාමීන් වහන්සේ දේශනා කළේ මේ සද්ධර්මයේ ඉතාම හරයක් තියෙන ඉතාම වටිනා ගාථා දෙකක්. දේශනා කරන්නේ මොකද්ද? ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝ සේනං නලාගාරං කුංජරෝ. මේ සම්බුද්ධ ශාසනයේ ගමන් මඟ ආරම්භ කරන්න නැගී සිටින්න මේ ධර්මයේ යෙදෙන්න කියලා. සම්බුද්ධ ශාසනය කිව්වහම පිනතුනි බොහෝ දෙනෙකුට විවිධ විදිය අදහස් හිතට පැනනගෙනවා. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ කියලා. සමහර අය කියනවා භික්ෂු ශාසනය කියලා. සමහර අය කියනවා භික්ෂුණී ශාසනය කියලා. පින්නතුනි අපි හොඳින් මතක තියා යුතු කාරණයක් තියෙනවා. ත්‍රිපිටකය තුල පින්නතුනි භික්ෂු ශාසනය කියලාවත් භික්ෂුණී ශාසනය කියලාවත් සඳහන් වන්නේ නැහැ. ත්‍රිපිටකයේ සඳහන් වන්නේ බුද්ධ ශාසනය කියලා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්බදා කියන ගාථාවේ බුද්ධ ශාසනය ගැන සඳහන් වෙනවා. නමුත් භික්ෂු ශාසනය ගැනවත් භික්ෂුණී ශාසනය ගැනවත් කියලා සඳහන් වෙන්නේ නැහැ. මේක අපි හොඳින් මතක තියා යුතු කාරණයක්. ශ්‍රාවක සංඝයා කොටස් හතරකට බෙදෙනවා. භික්ඛු සංඝ, භික්ඛුණී සංඝ, උපාසක සංඝ, උපාසිකා සංඝ කියලා. අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ සඳහන් වෙනවා සෝබෙන්ති කියලා සූත්‍රයක්. බික්ඛූ බික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ සංඝං සෝබෙහෙති කියලා කාරණයක්. යම්කිසි භික්ෂුවක් වියක්තව විනීතව විසරදව මේ ශාසනයේ ගුණධම් සපුරනවා නම් අන්න ඒ භික්ෂුව මේ ශාසනය, මේ සංඝයා සෝබමාන කරනවායි කියලා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ සෝබමාන වන්නේ භික්ෂුන් වහන්සේලා වික්තව විනීතව විසරදෝ කටිතු කරනකොට. ඒ විතරක් නෙවෙයි සඳහන් වෙනවා බික්ඛුනේ බික්ඛවෝ වික්තෝ විනීතෝ විසරදෝ ධම්මදරෝ ධම්මානු ධම්මපටිපන්නෝ සංඝං සෝබේති. යම්කිසි භික්ෂුණිය වික්තව විනීතව විසරදව ධර්මානු ධර්ම ප්‍රතිපන්නව මේ සම්බුද්ධ ශාසනයේ කටිතු කරනවා නම් මේ සංඝයා සෝබමාන කරනවායි කියලා. එතකොට පින්නතුන්ට හිතෙයි භික්ෂු භික්ෂුණී දෙපිරිස විතරයි කියලානේ. නමුත් පින්නතුනි මේ ඇත්තන්ගේ පැත්තෙනුත් දෙවිරිසක් තියෙනවා. බුදුහාමුදුරුවෝ තවදුරටත් දේශනා කරනවා උපාසකෝ භික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ ධම්මදරෝ ධම්මාන් ධම්මපටිපන්නෝ සංඝං සෝබේති. ඒ නිසා ගිහියන් හැටියට ඔබත් මේ ශ්‍රාවක සංඝයාන ගණයට අයිති වෙනවා. උපාසක උපාසිකා දෙපිරිසත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සෝබමාන කරන අය. හැබැයි අපි සෝබමාන කරන අය බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ සදහම් පණිවිඩය අපි තේරුම් අරගෙන ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත්, අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරවති. ඒ වගේම පින්තුනි මේ සම්බුද්ධ ශාසනය තුළ බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කළේ කියන කාරණයක් අපට වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් ධර්මයේ කරුණ මොනවද කියලා තේරුම් ගන්න බොහෝ දෙනෙක් කැමතියි. ඇතැම් විට අපි අවබෝධ කරගත්තු මට්ටම් අනුව මෙන්න මෙච්චරේ බුදුදහම කියලා අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනේ පරිපූර්ණ වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ කුමක්ද කියන කාරණය අපි දැනගන්න එක බොහොම වටිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් දේශනා කරන්නේ දේශනා කළේ කරුණු දෙකක් විතරයි කියලා. මොකක්ද ඒ කරුණු දෙක? දුක, දුක නැති කිරීමක් විතරයි කියලා. බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නේ බුදුහාඳුර නිවන ගැන දේශනා කළේ කියලා. පින්නතුනි බුදුහාඳුර නොපෙනෙන නිවනක් ගැන නෙවෙයි දේශනා කළේ. බුදුහාඳුර මේ අපට දැනට පෙනෙන දුකෙන් නිදහස් වෙන්නයි බණ දේශනා කළේ. නොපෙනෙන නිවනකට යන නෙවෙයි ධර්ම දේශනා කළේ, අපට පෙනෙන දුකෙන් නිදහස් වෙන්නයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. දැන් මේ ගාථාවෙන් සඳහන් වෙනවා යෝයිමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති කියලා. යම්කිසි කෙනෙක් මේ සද්ධර්මය තුළ අප්‍රමාදීව හැසිරෙනවා නම් ඒ තැනැත්තා දුකෙන් නිදහස් වෙනවා කියලා. දුකෙන් නිදහස් වීම කියන එක පින්නතුනි සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ අවබෝධය මත. අපි ඒ ගැන අවබෝධ කරගන්න ආකාරය අනුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ සමස්ත ධර්මයේ තුලම තියෙන්නේ ප්‍රඥාව ඇති කරන විදි අනුශාසන. ඒකට ධර්මයේ සඳහන් කරන්නේ සම්මා දිට්ඨිය කියලා. මේ සම්මා දිට්ඨිය ඇති කරන නම් පින්නතුනි ප්‍රධාන වශයෙන් හේතු වන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙක. යම්කිසි කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් පින්නතුනි එයා මේ ලෝකයේ දුකෙන් නිදහස් වෙන මාර්ගය ඒ තුලින් දැනගත්තු කෙනෙක් වෙනවා. ඒ කෙනාට පින්නතුනි යම්කිසි කෙනෙකුට සද්ධර්මයේ දේශනා කරන කමන්ට අවධානයක් ඕනකමක් තියෙනවා නම් පින්නතුනි ඒ තැනැත්තාගේ ළඟ ලොකු ගුණයක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන්ට අහන්නට මේ වගේ වාඩි වෙන්න පින්නතුනි හිත තැම්පත් වෙන්න, හිත සකස් වෙන්න හිතන්න එප මේක දවසකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් වෙච්ච දෙයක් කියලා. මේ තත්ත්වෙට පින්නතුනි අපි සකස් වෙන්නේ නැත මිට කල්ප ගානක් අපේ සිත දිනු කරන්නේ නැති. කල්ප ගානක් අපි ප්‍රාර්ථනා කරන්නේ නැති. කල්ප ගානක් අපි ඒ සඳහා පින්දහම් කළා අපි ප්‍රාර්ථනා කරන්නේ නැති මේ වගේ බණක් අහන්නට ධර්ම ශ්‍රවණය කරන්නට. අන්න ඒ තුලින් ලැබිච්ච පුණ්‍ය මහිමයක ඉෂ්ඨ විපාකයක් ආනිසංසයක් තමයි අද අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. අන්න ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් අපි ලබන ප්‍රධානම දේ තමයි මේ දුකින් නිදහස් වීමෙහි නුවණ ප්‍රඥාව නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරලීම. දුක පින්නතුනි, දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට අතීතයේ කර්ම තුලින් අතීත අවිද්‍යාව නිසා සංස්කාර නිසා අද ඇති වෙච්ච දුකකුත් අපට තියෙනවා. අද අපි ඇති කරගන්න අවිද්‍යා සංඛාර තුලින් වර්තමානයේ ඇති කරගන්නා වූ දුක් සමුදායකුත් තියෙනවා. මෙන්න මේ දෙකෙන්ම නිදහස් වෙනට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළා. මේ සම්මාදිට්ඨිය පින්නතුනි ආරම්භක පියවර තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපි හොඳ දේවල් කරනකොට හොඳ දේවල්ට අනුරූපව හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කරනකොට නරක දේට අනුව අපට ආදීනම ලැබෙනවා කියන කාරණේ. ඒ නිසා ධර්ම අවබෝධය ලැබිච්ච කෙනාට මුලින්ම ලැබෙන අවබෝධය තමයි හොඳ දේවල් කරනකොට හොඳ කර්ම ශක්තියට අනුරූපව ආනිසංසත් අකුසල කර්ම රූපයට අනුරූපව ආදීනවත් නැත්නම් විපාකත් ලැබෙනවායි කියන මේ කාරණේ. මේක තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපට ලැබෙන පළවෙනි අවබෝධය. මේකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇති වෙනකොට පින්නතුනි ලෝකේ නුවණැති අය, ශ්‍රද්ධාවන්ත අය, බුද්ධිමත් අය කරන්නේ මොකද්ද? හැකිතා අකුසලයෙන් මිදෙන්න උත්සාහ කරනවා. මේක තමයි බුදුහාමුදුරගේ ධර්ම දේශනාවල සඳහන් වන්නේ සබ්බ පාපසකරණං කියලා. ඔහු ඊටම සුළු වූ අකුසලයෙන් නිදහස් වෙනට උත්සාහ කරනවා. ඔහු දන්නව අකුසල කරෝතින් තමන් තමයි පාඩුව. අකුසල වලින් වැළකීලා ඉන්නේ නීතියට බයෙන්වත් අනිත්‍යයට බයෙන්වත් නෙවෙයි. තමන් දන්නව තමන් මේක කරෝතින් තමන්මයි අමාරු වෙටෙන්නේ. තමන් තමයි මේ ගැන පශ්චාත්තාපයකටපත් වෙන්නේ කියලා. එනිසා තමන්ම හික්මලා හැකිතා අකුසලයෙන් මිදෙන්නට උත්සාහ කරනවා. ඒ වගේම කුසලස් උපසම්බදා හැකිතාක් ශක්තිමත් කුසල දහම් කරනවා. කුසල දහම් කරනකොට පින්නතුනි අතීතයේ අපට කර්ම ශක්තියෙන් තුළින් යම්කිසි අකුසල් විපාකයක් අපට එන්න තියෙනවා නම් ඒව පින්නතුනි දුර්වල වෙනවා. ඒ වගේ බලය අඩු වෙනවා. අතීත අකුසල් සියල්ලක්ම දුර වෙන්නේ නැහැ. මෙතනින් කියන්නේ පින්නතුනි අකුසල් නැතිවීමක් නෙවෙයි, අකුසලයේ යටපත් වෙලා ඊට වඩා අපේ කුසලයේ ශක්තිමත් වෙනවා. ඒ නිසා කුසල් කිරීමේ තියෙන ලොකුම වාසිය තමයි අපට අතීත කර්ම තුලින් යම් අකුසලයක් එන්න තියෙනවා නම් ප්‍රබල අකුසල් නෙවෙයි තැමිට ඊට වඩා ආව මට්ටමේවා සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වෙනවා අපේ කුසලයේ ශක්තිමත් වීම නිසා. හැබැයි ඒකෙන් කියන්නේ පින්දහම් කිරීමෙන් අපේ අතීත කුසල් සියල්ලක්ම නැති වෙනවායි කියලා. අකුසල් නැතිවීමක් නෙවෙයි වෙන්නේ. කුසලයේ ශක්තිමත් වීමයි වෙන්නේ අර අකුසල් දුර්වල වෙලා ඊට කලින් මේ කුසල විපාකවල ප්‍රතිඵල අපට ලැබෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ජීවිතේ සතුට බලාපොරොත්තු වෙනවා නම්, දුක නැති කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ තැනැත්තා කළ යුතු ප්‍රධානම දේ තමයි මෙන්න මේ විදියට කුසලයේ ශක්තිමත් වෙන විදියේ වැඩපිළිවෙලට තමන් නිතරම ඉදෙන්නට ඕන. අන්න ඒ පිළිබඳව සඳහන් කළ තියෙන්නේ දානමයම් පුණ්‍ය කිරියවත් වූ, සීලමයම් පුණ්‍ය කිරියවත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියලා සඳහන් වෙනවා. කුසලයේ පුණ්‍ය කියලා කිව්වහම සමහර ඇත්තන්ට ගැටලුවක් ඇති වෙයි. ඒක ගැටලුවක් ඇති කරගන්න එපා. කුසලයේද පිනද කියන එකද නැද්ද කියන කතාව ඒක ප්‍රශ්නයක් අපි කරගන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී පින්නතුනේ ප්‍රධාන වශයෙන් අපි දැනගත යුතු දේ තමයි මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල අපි යෙදෙනකොට ඒ යෙදීමේ ආනිසංස විදියට අපේ මේ කුසලයේ ශක්තිමත් වෙනවා. දානයේ පින්නතුනේ ආරම්භක පියවරක් විතරයි. දානය තුලින් විතරක් අපට සියල්ලම සම්පූර්ණ වෙන්නේ නැහැ. දානයත් බුදුරජාණන් වහන්සේ ඊටාම කුඩා සත්‍යයකට දෙන බත් ඇටයක ඉඳන් ආනිසංස ටිකෙන් ටික වැඩි වෙන ආකාරය ධර්මයේ සඳහන් කරනවා. අපි සන්තකවදී අත්හරිනකොට පරිත්‍යාග කරනකොට ඒ පරිත්‍යාගයේ ලබන කෙනාගේ ගුණධහමට අනුව ආනිසංස වැඩි වෙනවා. වැඩි වෙලා ගිහිල්ලා පින්නතුනේ පුද්ගලික වශයෙන් කෙනෙකුට දෙන්න පුළුවන් ඉහළම දානය හැටියට සැලකන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. ඒ දානයටත් වඩා පින්තුනි සඳහන් වෙනවා සංඝරත්නය අරමුණු කරගෙන යමක් දානය දෙනවා නම් ඒ දානයට බුදුරජාණන් වහන්සේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා මහත්ඵල මනසංසදායී දානයක් බවට පත් වෙනවා සාංගික දානය. ඒ දානයටත් වඩා ආනිසංස සැලකනව පින්තුනි ධර්මයෙන් කරන අනුග්‍රහය පිළිබඳව. ඒ වගේම යම්කිසි කෙනෙක් ආවාස පූජා ආදී සිදු කරනාන් ඉතින් ඒකත් ඉහළ දානමය පින්කමක් හැටියට සඳහන් වෙනවා. දානය ආනිසංස කියලා පින්වතුනි ඊළඟට සීලය ගැන සඳහන් වෙනවා. කය වචනේ සංවර කිරීමේ යුක්ත වූ සීලයක් අපි යදෙනවා නම් ඒ තුල ලොකු ශික්ෂණයක් අපි ඇති වෙනවා. ඒක බලවත් කුසලයක් හැටියට සඳහන් වෙනවා. ඒ කුසලයක් වඩා වර්ධනය වෙලා බුදුහාඳුරු ඊළඟට දේශනා කරනවා භාවනාමය කුසල ආනිසංස පිළිබඳව. අපේ සිත දිනු කරන විදිහේ භාවනාවක් අපි යදෙනවා නම් පින්වතුනි ඒක අර දාන සීල දෙකටත් වඩා ඉහළම කුසලයක් හැටියට සඳහන් වෙනවා. ඒ භාවනාවක් පිනතුනේ සමත විදර්ශනා හැටියට බෙදලා විදර්ශනා භාවනාව ඉහෙළම කුසලයක් හැටියට සඳහන් කරනවා. මෙන්න මේ විදිහට පිනතුනේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි කළත් පිනතුනේ අපට අපේ ජීවිතයේ දුක සම්පූර්ණයම නිරුද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහේ සමත භාවනාවකින් විතරක් තනිකරම අපට දුක නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. මෙවැනි පින්කම් කළත් පිනතුනේ අපට අතීත අකුසල් තුලින් ඇතිවන විපාක වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ පිනතුනේ අපට අපේ අස්කන්න සාදී ඉන්ද්‍රිය වලින් අපි බාහිර ලෝකයේ පිළිබඳව ලබන අවබෝධය තුලදී අපි ප්‍රිය අරමුණු ගන්නකොට ප්‍රිය අරමුණු වලට අපි කැමති අප්‍රිය අරමුණු වලදී අපි ගැටෙනවා. මෙන්න මේ ඇලීම් ගැටීම් දෙක කියන මේ කාරණා දෙක අභියසදී පිනතුනේ අපි එක පැත්තකින් සතුටටපත් වෙනවා කියලා කියනවා, අනිත් පැත්තෙන් ඒකම වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. මෙන්න මේ දුක සැප අභියස පින්නතුනි අපි නිතරම දෝලණය වෙමින් ඉන්නේ. මේක පින්කම් කරන කෙනාටත් මේ ලක්ෂණය තියෙනවා, පින්කම් නොකරන කෙනාටත් මේ ලක්ෂණය තියෙනවා. මෙන්න මේ කුසලයේ ඉක්මවල යන ඊළඟට සචිත්ත පරියෝ දපණං කියන කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. අර අපිට තියෙන සැබෑ දුකෙන් නිදහස් වෙන්නට මාර්ගයක් බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවරේදී අපට දේශනා කරනවා. පින්නතුනි සාමාන්‍ය ලෝකයා හිතන්නේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි දුක ඇතිවන්නේ බාහිරින් කියලා අපි හිතාගෙන ඉන්නවා. නැත්නම් අපි හිතාගෙන ඉන්නවා බාහිර දේවල් වෙනස් වීම තුලින් දුක හටගන්නේ කියලා. වෙනත් විදියකින් කියනවා නම් අපි හිතාගෙන ඉන්නවා ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයට පත් වෙනකොට මේ බාහිර හේතු ටිකක් නිසා අපට දුක හට ගන්නවා කියලයි අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ. මේක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදී දුක පිළිබඳව විග්‍රහ කරද්දී ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, ව්‍යාධි විදුක්ඛෝ, මරණං විදුක්ඛං කියලා ආදී කාරණා ටිකක් දේශනා කළා. නමුත් වෙනතුනි මේ අතුරින් වැදගත්ම කාරණයක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. මොකද්ද මේ කාරණය? ඒ තමයි සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. අර මුලින් සඳහන් වෙන ලෙඩවීම ආදී මේ දුක් ටික පින්නොතුනි අවබෝධ කරගන්න සාමාන්‍ය කෙනෙකුට උනත් පුළුවන්. සාමාන්‍ය කෙනෙක් හිතනවා ලෙඩ වෙන එකක් දැක්වතින්, මැරිච්ච කෙනෙක් පිළිබඳව මරණයක් හොඳට දැක්වතින් දුක අවබෝධ වෙනවා කියලා. සාමාන්‍ය විදිහ අපට දුක අවබෝධ වීමක් වෙනවා පින්නොතුනි. නමුත් අපේ සම්පූර්ණම දුක නිරුද්ධ වීමේ අවබෝධයක් මේ තුලින් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් පින්නතුනි අපේ සිද්ධාර්ථ තාපසතුමාට නැත්නම් සිද්ධාර්ථ කුමාරයාට සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ වෙන්න ඕනේ නම් ගිහි ගෙන්නෙක් වෙනට කලින් එහෙනම්. ඇයි ඒකට හේතුව? උන්වහන්සේ සතර පෙර නිවිති දැක්කා. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිණියක් දැක්කා. බාහිර ලෝකයේ දෙයක් වෙනස් වීම තුළින් අපට යම්කිසි අවබෝධයක් ලැබෙනවා. නමුත් ඒක පරිපූර්ණ අවබෝධයක් නෙවෙයි. අපට ලැබෙන පරිපූර්ණ අවබෝධය සඳහායි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. අන්න එතෙන්දි තමයි පින්නතුනේ මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය ධර්මයේ තුලින් විස්තර කරන්නේ. අපි පින්නතුනේ අපි බුද්ධිමත් නම්, අපි නුවණැතිනම්, අපි වඩාත්ම සතුටින් සැපතින් ඉන කැමතිනම්, අපි දුකෙන් නිදහස් වෙන කැමතිනම්, අපි අවබෝධ කරගත්තු ප්‍රධානම කාරණය තමයි මෙන්න මේ තුලින් බුදුහාමුදුර අපට ධර්ම දේශනා කරන්නේ. පින්නතුනි අපි ලෝකය ගැන අවබෝධය ලබන්නේ, ලෝකය ගැන අපි කිසියම් අත්දැකීමක් ලබන්නේ අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හරහා. අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් දකිනකොට මෙන්න මේ තුලින් පින්නතුනි යමක් පිළිබඳව අපට අවබෝධයක් ලැබුණා නම් ලැබුණාය කියලා කියන්නේ පින්නතුනි මේ ස්කන්ධ පංචකය ක්ෂණිකව හටගත්තා කියන එකයි. ස්කන්ධ පංචකය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ. අපි රූපයක් දැක්කනම් ෂණිකව මේ පහ හටගත්තා. හටගත්තා විතරක් නෙවෙයි පිනතුනි ෂණිකව නිරුද්ධ වෙලා ගියා. ඒ වගේම ඊළඟට කනෙන් ශබ්දයක් ඇහුවනම් ශබ්දයක් ඇහිලා අපි දැනගන්නවයි කියන්නේ මේ පහම ෂණිකව හටගත්තා ෂණිකව නිරුද්ධ වුණා. මේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිනතුනි අපිට තේරෙන්නේ නැහැ. අපි බොහෝ වෙටි හිතාගෙන ඉන්නේ අපි ඇහෙන් රූපයක් දැක්කනම් කනෙන් ශබ්දයක් ඇහුවනම් ඒ අහපු දේ ඒ දැකපු දේ දිගටම තියෙනවායි කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ අහන දේ ඒ දකින දේ පින්නතුනි ෂණිකව හටගෙන ෂණිකව නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා අපි හිතාගෙන ඉන්නවා ඒ හටගත්තු දේ දිගටම අපේ හිතේ තියෙනවාය, ඒ අත්දැකීම අපට දිගටම තියෙනවාය කියලා. ඒ වගේම අපි බාහිර පුද්ගලයන් පිළිබඳව, බාහිර දේවල් පිළිබඳව අපේ මේ අවබෝධය, මේ අපි ලැබපු දේ අපි හිතාගෙන ඉන්නවා බාහිර දෙයක් තුලින් අපට ලැබුණේ කියලා. අපි බාහිර පුද්ගලයෙකුට මේ සත්ව සංඥාව අපි ආරෝපණය කරනවා. මෙන්න මේ ආරෝපණය කිරීම නිසා පින්නතුනි මේක අපි නිත්‍යයි, සැපයි, ආත්මයි කියලා හිතාගෙන ඉන්නවා. බාහිර දෙයක් පිළිබඳව අපි මේ ශනිකව හටගෙන ශනිකව නිරුද්ධ වෙච්ච දේ අපි නිරුද්ධ වුණාය කියලා දන්නේ නැති නිසා, අපි දිගට මේක පවතිනවාය කියලා හිතාගෙන ඉන්න නිසා අපි නිත්‍යයි කියන ස්වභාවයටපත් වෙනවා. අන්න ඒ නිත්‍ය කියන ස්වභාවය අපි කැමති විදිහට නොපවතිනකොට, වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. අන්න ඒ දුක යම් කිසි තැනක තියෙනවා නම් අන්න ඒ දුකෙන් කියන්නේ පින්නොතුනේ අනාත්මයි කියන ස්වභාවය. අනාත්මයි කියලා කියන්නේ පින්නතුනි තමන්ට පාලනය කරන්න බෑ කියන தත්ත්වය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට ලබා දෙන ප්‍රධානම අවබෝධයෙන් එකක් තමයි අනාත්ම ස්වභාවය කියන එක. අපේ මේ රූපයේ සහිත මේ විඥානයේ සහිත මේ ස්වභාවය තුල අනාත්ම ස්වභාවයක් තියෙනවා. අනාත්ම ස්වභාවයක් කියන්නේ අපි කැමති විදියට පාලනය කරන්න බෑ. පාලනය කරන්න පුළුවන් විදියකුත් තියෙනවා ධර්මය තුලින් කරන්න එක පාලනය කිරීම. නමුත් අපි කැමති මොකද්ද? මේ වෙනස් වෙන දේ වෙනස් නොවී තියෙන්න ඕන කියලා අපි කැමති වෙනවා. පින්නතුනි අපි කැමති වුණත් මේක තමන් කැමති විදියට අපට අපේ මේ ජීවිතය පාලනය කරන්න බෑ. අන්න ඒ පාලනය කරන්න බෑ කියන දේ අපට අවබෝධ වෙන්නේ දුක නිසායි. අපේ දුක හටගන්නකොට පින්නතුනි ඒකෙන්ම පේනවා අනාත්මය කියන ස්වභාවය. ආත්ම දෙයක් නම් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම සඳහන් කරනවා අනත්ත ලක්ෂණ සූත්‍රයේදී, ආත්ම දෙයක් නම් මේක දුකක් වෙන්න බෑ. ඒක දිගටම පවත්වා ගන්න පුළුවන් සැපයක් වෙන්නට ඕන. ඒ වගේ මේ සැපය නම් සැපේ වෙනස් වෙන දෙයක් වෙන්න බෑ. ඒක අනිත්‍ය දෙයක් වෙන්න බෑ. ඒක නිත්‍ය දෙයක් බවට පත් වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේ අනිත්‍යතාවය ගැන සඳහන් කරද්දී ඊළඟට සඳහන් කරනවා මේ අනිත්‍යතාවය ඇති උනේ ඇයි කියන කාරණේකුත් තියෙනවා. මෙතන පින්නතුනි ඉතාම වැදගත් කාරණා ටිකක් සඳහන් වෙනවා. අනාත්ම වන්නේයි කියලා සඳහන් වෙනවා. අනාත්ම වීම බලන දේ තමයි දුක කියන ලක්ෂණය. දුක් වීමට හේතුව තමයි අනිත්‍යතාවය. අනිත්‍යතාවයට හේතුවක් තියෙනවා. අනිත්‍යතාවයට හේතුව තමයි පින්නතුනි බුදුදහමේ අවබෝධ කරගත යුතු වැදගත්ම දේ. අනිත්‍යතාවය කියන්නේ පින්නතුනි අනිත්‍යතාවයට පදනම් වෙලා තියෙන්නේ බුදුදහමේ සඳහන් වෙන හේතුඵල සිද්ධාන්තය. අපි යමක් ඇසින් දැක්කනම් ඇස රූපයේ චක්කු විඥානයේ කියන මෙන්න මේ හේතු දෙක එකතු වෙ ශනික වැති වෙච්ච දෙයක්. ඒ හේතු නිරුද්ධ වීම තුලින් මේක ශනිකව නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ ඇතිවීම නිරුද්ධ වීම දෙක නිසායි පින්නතුනි මේ අනිත්‍යතාවය කියන ස්වභාවය හටගන්නේ. ඒ නිසා මෙන්න මේ ගාථා දෙක තුලින් පින්නතුනි අපට ඇතිවන අවබෝධය තුලින් දුකෙන් නිදහස් වීමේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කුමක්ද? දුකෙන් නිදහස් වීම සඳහා පියවරයේදී ප්‍රධානම කාරණය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨියදී පින්නතුනි අපි සද්ධර්ම ශ්‍රවණය කළ ධහම තුලින් අපි හැකිතාක දුරට අපේ කුසල කර්ම ශක්තිය අපි ප්‍රබල කරගන්නවා දාන සීලාදී පින්දාම් සිදු කරගෙන. ඒ දාන සීලාදී පින්දාම් තුලින් ශක්තිමත් වුණු සිතින් යුක්තව අපි බුදුරජාණන් වහන්සේ මේ දුක පිළිබඳව දේශනා කරපු සිද්ධාන්තය අපි තේරුම් ගන්නවා. ඒ සිද්ධාන්තයේ තේරුම් ගැනීම තුලින් පින්නතුනි අපට තේරෙනවා අද අපි මේ පරිහරණය කරන තමන්ගේ ශරීරය අතීත අවිද්‍යාව නිසා සංස්කාර නිසා ඒ හේතු තුලින් ඇතිවෙච්ච ප්‍රතිසන්දි විඥාණයෙන් හටගත්තු වර්තමාන ශරීරයක් අපි මේ පරිහරණය කරන්නේ. ඒක ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නිරුද්ධ වෙන දේකොයි අපි මේ පරිහරණය කරන්නේ. මෙන්න මේ දේ අනිත්‍යතාවය අපි නොනින් දකිනවා නම් පින්නතුනි, අන්න ඒ අනිත්‍යතාවය යුක්ත ලෝකයේ තුල අපි ටිකෙන් ටික ඇලීම් ගැටීම් දෙක අපේ අඩු වෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය ඇතිවන කෙනා පින්නතුනි ඊළඟට මේ ලෝකය කෙරෙහි තියෙන දැඩි ඇලීම් අඩු වෙනව උතල. ඒ වගේම දැඩි බැඳීම් අඩු වෙනවා. සම්මා දිට්ඨිය තුල සම්මා සංකප්ප කියන දෙවෙනි පියවරට අපි එනවා. මේ අවබෝධය ලැබෙනකොටම පින්නතුනි පුද්ගලයන් පිළිබඳව තියෙන අමනාපකම් විහිංසාව ටිකෙන් ටික අපේ තුල අඩු වෙනවා. විහිංසාව කියලා කියන අපි දන්නවා අපි මේ පුද්ගලෙත් එක්ක අමනාප වන්නේ යම් යම් හේතු නිසා නම්. ඒ හේතු අතීතයේ තුල හටගත්තු යම් යම් කාරණා තුල හටගත්තු ස්කන්ධ පංචකය තුලින් ඇතිවෙච්ච අවබෝධයක් තුලින් ශනිකව නිරුද්ධ වෙච්ච දෙයක් තුල නේද අපි මේ අමනාපකම් ඇති කරගෙන ඒ තුලින් අපේ හිත නරක් කරගන්නේ අපි දුකටපත් වෙන කියන කාරණේ අවබෝධ කරනවා. අවබෝධ කරගත්ත ගමන් මිනිස් සත්‍යයන් කෙරෙහි මෛත්‍රියක් හටගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි, ඒ සත්‍යයන්ගේ අතීත ආත්ම භාව ගැනත් යම්කිසි අවබෝධයක් ඇති වෙනවා. මේ සසර සාංසාරික වශයෙන් සත්‍යයන් යන ගමනේදී බොහෝ දෙනෙක් අපට පිහිට වුණු අය නේද කියලා අනිත්‍යය කෙරෙහි මෛත්‍රියක් හටගන්නවා. අපට පින්තුනි අපේ ජීවිතවලදී අපේ සතුට අඩු වෙන්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි පුද්ගලයන් සමග තියෙන අමනාපකම්. යම් යම් පුද්ගලයන් සමග අපි කටයුතු කරද්දී ඔවුනොන් තුලින් ඇතිවෙච්ච අත්තර දෙකන් අපි හිතේ තියාගෙන අපි බොහෝ කලක් ඒවා මතකේ අලුත් කරමින් මතකේ තියාගෙන අපි අමනාපකම් ඇති කරගන්නවා. මෙන්න මේ පින්නතුනේ සම්මාදිටිය ඇතිවීමත් එක්කම අපට මේ අපි යම් අවබෝධයක් ලබා ගත්ත නම් මේ ශනිකව ඇති වෙන නිරුද්ධ වෙන දෙයක් කියලා අවබෝධ කරගත්තට පස්සේ අපි මේ පුද්ගලයාට දෝෂාරෝපණය කරන ස්වභාවය ටිකෙන් ටික අපතුල අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තේ පින්නතුනේ ලෝකයේ පිළිබඳව තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු වෙනවා. මේකට කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. ආරබත නික්කමත කියන මේ දෙවනි පියවරෙන් කියන්නේ මේකයි පින්නතුනේ, සද්ධර්මයේ තුලින් මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා පින්නතුනේ ලෝකයේ බැඳිලා ලෝකයට අල්ලගෙන තියෙන ආශාව ටිකෙන් ටික අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ පුද්ගලයා දන්නවා අපි සත්ව පුද්ගල හැටියට යමකින් බැඳුණා නම් ඒ බැඳිච්ච දේ තමන්ගේ කරගත්තා නම් ඒකට දැඩි ආශාවක් ඇති කරගත්තා නම් ඒ දේ පිනතුනි වෙනස් වෙනකොට අපට දුක හට ගන්නවා කියන කාරණේ. අපි දෝ දරුවන් හැටියට, දෙමව්පියන් හැටියට, ඥාති මිත්‍රාදීන් හැටියට දැඩි බැඳීමකට පත් වුණා නම් දැඩි ආශාවකට පත් වුණා නම් ඒකෙන් කියන්නේ පිනතුනි ඒ බැඳුණු ප්‍රමාණයටම අපට අනාගතේ ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ තමන් කැමති විදිහට නොපවතිනකොට තමන්ට දුක් වෙන්න සිදු වෙනවා කියන කාරණය. නෙක්ඛම්ම කියන කාරණය, මේ නික්කමද කියන කාරණේ දෙපින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තමන් සන්තකව තියෙන සම්පත්තික අත්හැරලා වනගත වීමේ මේ කියන්නේ කියලා. මහන වීම ගැනීම මේ කියන්නේ කියලා. මහන වීමත් කිසියම් විදියක නික්මීමක් තමයි, නිෂ්ක්‍රමණයක් තමයි. නමුත් පින්නතුනි මෙතන මේ නික්මීම කියන්නේ උදේ ගිහි ගෙදර අත්හැරීම හෝ නැත්තන් නිවස අත්හැරලා කැලේකට යෑම විතරක් නෙවෙයි. මෙතන මේ නික්මීම කියලා කියන්නේ පින්නතුනි මේ බාහිර දේවල් වලින් අපි තෘප්තිමත් වීමට දරන උත්සාහය ටිකෙන් ටික අඩු කර ගැනීම. බාහිර දේ පිළිබඳව බැඳීම තුලින් තමයි අපට මේ දුක හටගන්නේ කියන කාරණය අපට අවබෝධ වීම. දැන් අපි ලස්සන ළමයෙක් දකිනකොට අපිට හුඟක් ආස හිතෙනවා. කුඩා කාලේ ළමයෙක් දකිනකොට අනේ මේ ළමයා වගේ ඉන්නේ නැත්තම් මේ ළමයා කොච්චර හොඳද කියලා අපට හුඟක් හිතෙනවා. මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ නැත්තම් හරිය හොඳයි කියලාත් අපට හිතෙනවනේ. මනුස්ස ලෝකෙ ඉපදෙන එක බොහොම හොඳ දෙයක්, ලොකු පිනකින් ලැබෙන දෙයක්. නමුත් පින්නතුනි ඒ ළමයාම බලන්න අනාගතේ විඳින දුක් ටික. ඒ ළමයාම කොච්චර නම් ඉගෙන ගන්න දුක් විඳිනවද? ඒ ළමයාම කොච්චර ලෙඩ රෝග වලට පත් වෙනවද? ඒ ළමයාම තමයි පින්නතුනි වයසට ගිහිල්ලා එක්තැන් වෙලා තින්නේ. ඒ ලස්සනට හිටියේ ළමයිම තමයි පින්නතුනි ওই වැඩිහිටි නිවාස වල තින්නේ. කුඩා කාලේ ලස්සන මල් වගේ දකින ළමයිම තමයි වැඩිහිටි නිවාස වල වැඩිහිටි බවට පත් වෙලා තින්නේ. එතකොට අපට යමක් දැක්කහම අපට ඒ දේ පිළිබඳව පින්නතුනි එක අවස්ථාවක් විතරයි පේන්නේ. අපි ඒ පේන අවස්ථාවට ඇලුනාය කියලා කියන්නේ ඇලුන නම් පින්නතුනි ඒත් එක්ක තියෙන අනිත් එකටත් අපි කැමති වෙන්න ඕන. අනිත් ඒවාට අකමැති වෙලා බෑ. මේ කුඩා කාට විතරයි කැමති, ලස්සන කාට විතරයි කැමති, ලෙඩ වෙච්ච කාට අකමැති කියලා අයින් කරන්න බෑ. ලෙඩ වුණාම තියා බලා ගන්න ඕන. මැරෙනකම් මෙයාගෙන බලා ගන්න ඕන. මරණයට පත් වුණාට පස්සේ පින්කම් කළා පින් අනුමෝදන් කරන්නත් ඕන යුතුයම් විදියට. එතකොට මෙන්න මේ අවබෝධ කරගත්තු මේ කෙනා පින්නතුනි දරුවා අත්හැරල යන්නේ නැහැ. දරුවන්ගේ යුතුයම් හොදවට කරනවා. කන්න ගමම්ම දන්නවා මේ දුක හටගන්නේ දැඩි බැඳීම තුලින් හිටිය ප්‍රමාණයට කියලා. අන්නේ අවබෝධය කරගත්තු කෙනා පින්නතුනි ටිකෙන් ටික මේ දුකෙන් නිදහස් වෙන නම් ඒ තැනැත්තා තමන්ගේ යුතුයම් හොදින් කරන ගමන් මේ බැඳීම ටිකෙන් ටික අඩු කරගන්නවා. ඒ බැඳීම් අඩු කරගන්න ගමනේදී පින්නතුනි එයා වචනය හුඟක් සංවර කරගන්නවා. කතා කරන වචනේ ඉඳන්ම තමන් සංවර වෙනවා. ඒ වගේම තමන් කරන කර්මාන්ත, තමන්ගේ ශරීරයෙන් සිදුවන ක්‍රියාවන්, ප්‍රාණඝාත ආදී අකුසලෙන් තමන් නිදහස් වෙනවා. මේකට කියන්නේ සීලය කියලා. දුකෙන් නිදහස් වීමේ මාර්ගය යන ගමනේදී පින්නතුනි මේ සම්මාදිට්ඨිය තුලින් අපට මේ දුක හට ගැනීම ගැන සාමාන්‍ය අවබෝධයක් ලබන කෙනා ඊළඟට මේ පුද්ගලයා සිල්වන්ත කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ කය වචනේ සංවර කරගන්නවා. ඔහුට මේ අවබෝධය කරා යන්න නම් ඔහු කලබලෙන් වැඩ කරන්නේ නැහැ. ඔහුගේ කලබල ගතිය හුඟා අඩු වෙනවා. මොකද මේ ලෝකයේ හැම දෙයක්ම ක්‍රියා කරන්නේ පිනතුනි හුඟා කලබලෙන්, හුඟා වේගවත්. ඒ වේගවත් වැඩ කරන්නේ ඒ අය දුකෙන් නිදහස් වෙන්න. වේගෙන් ඉගෙන ගන්නවා, වේගෙන් වාහනවල යනවා, වේගෙන් බඩු රැස් කරනවා. මේ හුඟා දේ කරන්නේ සැප ලබන්න. නමුත් ඒ සැප ලබන්න උත්සාහ කරන්නේ පිනතුනි නියම සැප ලබන මාවතේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් සැප ලැබීමට උත්සාහ කරන අපි කායික වාචික සංවරය ඇති කරගන්නවා, සිල්වත් බව ඇති කරගන්නවා. ඒ වගේම සම්මා ආජීවය මේ අවබෝධය ලැබෙච්ච කෙනා තමන් ජීවත් වෙන ප්‍රතිපදාවේදී තමන් ජීවත් වීම නිසාවත් රැකිරක්ෂා කිරීම නිසාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ. මොකද ඔහුට කම්මස්සකතා සම්මාදිටිය තියෙනවා. ඒ වගේම සම්මා වායාමයේ නිතරම උත්සාහ කරන්නේ අකුසල් දුරු කරන්නත් කුසල් දහම් වර්ධනය කරගන්නත්. මොකද මේ තැනැත්තා දන්නවා තමන්ගේ මනසේ වැඩිපුර කුසල චේතනා වැඩි වුණු ප්‍රමාණයට, කරුණා මෛත්‍රිය ආදී ගුණධම් වැඩි වෙච්ච ප්‍රමාණයට, ඒ වගේම දන් දීම ආදී පින් සිටිවිලි තමන්ගේ සිතේ ඇති කරගත්තු ප්‍රමාණයට තමා කුසලින් ශක්තිමත්. තමා කුසලින් ශක්තිමත් කියන්නේ තමා නිතර සතුටෙන් ඉන පුද්ගලෙක් කියන කාරණේ මේ තැනැත්තා දන්නවා. මෙන්න මේ තුලින් පින්නතුණිය තැනැත්තා තව දුරටත් මේ ධර්මයේ තුල හික්මෙනවා. මේ උත්සාහය තුලින් නවතින්නේ නැහැ. ඒ තැනැත්තා සතිය සිහිය නිතරම දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. කොහොමද සතිය දිනු කරන්නේ? ශාරීරිය ඔස්සේ සතිය දිනු කරනවා. ඒ වගේම තමන්ගේ වේදනා ඔස්සේ සිත දිනු කරනවා. සිත ඔස්සේ ඇසිත දිනු කරනවා. ඒ වගේම සතිය දිනු කරන, ඒ වගේම ධර්මානුකාරණා ඔස්සේ නැත්තම් කුසල අකුසල ධර්මතා ඔස්සේ ධම්මානුපස්සනා ඔස්සේ මේ තැනැත්තා සතිය දිනු කරනවා. සතිය දිනු කරන දිනු කරන පින්නතුනි මේ තැනැත්තාට ප්‍රකට වන්නේ අපේ ජීවිතය පිළිබඳවමයි. අපේ ජීවිතේ මොකද වෙන්නේ? අපේ සිත කය දෙක නේද මේ තියෙන්නේ? මේ කය වේගෙන් වෙනස් වෙනව නේද? ඊටත් වඩා වේගෙන් මේ සිත වෙනස් වෙනව නේද? මේ අපි ලබන අවබෝධයේ බාහිර ලෝකයේ තුලින් ලබන අවබෝධයත් ශනිකව වෙනස් වීමෙන් ලබන අවබෝධයක් නේද කියන මේ සතිය තුල මේ තැනැත්තා හික්මෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තැනැත්තා විවිධ විදිහේ කමඨහන් ඔස්සේ නැත්නම් භාවනා ක්‍රම ඔස්සේ සිත සංවර කරගන්නවා, සිත සමාධිය දිනු කරගන්නවා, සිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. සිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්න පින්නතුනි අපි එදිනෙදා කරන කටයුතු ඉතාම තැම්පත්ව කරන්නේ. අපි සාමාන්‍ය ජීවිතයේදී සතුට හොයාගෙන බාහිරට නිතරම යන්නේ. අපි හැම දෙයකින්ම බාහිර අයගෙන් තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. පින්කමක් කරත් එතැමිට අපි කීර්තියක් බලාපොරොත්තු වෙනවා. ධනයක් පූජා කරත් එතැමිට ඒකිනුත් කීර්තියක් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අපි මේ සතුට ලබන ක්‍රමේ දන්නේ නැති නිසායි අපට මෙහෙම වෙන්නේ. අපි හරියට සමතේහි හිත සංවර කර ගැනීම තුලින් ඇතිවන සැබෑ මානසික සුවය අපි දන්නවා නම් පින්නතුනි අන්න ඒ දන්න කෙනා තමන්ගේ හිත ගැන වැඩි විශ්වාසයක් තියෙනවා. හිත එක අරමුණක තියලා ලබන සතුට ඒ සමතය තුළින් ඇතිවන මානසික සුවය ගැන වැඩි විශ්වාසයකින් කටයුතු කරනවා. ඒ තැනැත්තාට පින්නතුනි හිතේ මානසික සුවය වැඩි දියුණු කරගන්න පුද්ගලයාට පින්නතුනේ ඒ පුද්ගලයා හොඳට ඉගෙනගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉහළම රැකියා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉහළම තාක්ෂණීය යුක්ත වාහනයක් උපකරණ පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. හරිය ලස්සන රූපයක් හඬක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිදු දෙයක් තුළින් පින්නතුන ඔහු කීර්තියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කීර්තියක් කියන්නේ පින්නතුනේ ඊටාම සුළු මොහොතකට ඇතිවන මානසික සුවයක්. නමුත් මේ භාවනා තුළින් චිත්ත සමතය තුළින් ඇතිවන මානසික සුවය පිනතුනේ ඊට වඩා සිය දහස් ගුණින් වැඩි. ඒ පුද්ගලයා හොඳ අධ්‍යාපනයක් ලබනවා, ඉහළම රැකියා කරනවා, ඉහළම තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා, තමන්ගේ රූපයත් ලස්සනට තියාගෙන ඉන්නවා, හොඳ පිරිසිදු හොඳ පැහැපත් ඇඳුම් අඳිනවා. නමුත් ඒ වඳින්නේ අනිත් අය විස්මයට පත් කරන නෙවෙයි, අනිත් අයගෙන් කීර්තියක් අපේක්ෂා වෙන්නේ නෙවෙයි, අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන නෙවෙයි. මොකද ඊට වඩා මානසික සුවයක් මේ තැනැත්තා තුළ තියෙනවා. මෙන්න මේ තුළින් පින්නතුනි සම්මා දිට්ඨිය තුළින් ඉඳගෙනම බුද්ධ ශාසනයක් කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි පිළිපැදීමමයි. වෙනත් විදියකින් කියනවා නම් පින්නතුනි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීමයි සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ. අන්න ඒ සම්බුද්ධ ශාසනයක අපට ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් නම් පින්නතුනි එවැනි කෙනා තමයි මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා බුදුහාමර දේශනා කළා. මේ ලෝකෙන් නිරන්තරව සිදුවන අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් පින්නතුනි එදාට අපි ලෝකයේ පිළිබඳව තියෙන අමනාපකම් අඩු වෙනවා. ඒ වගේම ලෝකයේ පිළිබඳව තියෙන ඇලීම් අඩු වෙනවා. ඇලීම් ගැටීම් දෙක අඩු වෙනවායි කියන්නේ ඒ ප්‍රමාණයට ඒ පුද්ගලයාගේ අවිද්‍යාව අඩුයි කියන එක. අවිද්‍යාව අඩු වෙනා පින්නතුනේ ටිකෙන් ටික මේ අවිද්‍යාව අඩු වෙලා මේ හේතුඵල සිද්ධාන්තයේ තියෙනු අරගෙන සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන විදියට අතීත අනාගත කියන අන්ත දෙකෙන් දුර වෙලා වර්තමානයේ හොඳට සිත පිහිටුවාගෙන වර්තමානයේ හේතුඵල ධර්ම දැකලා ඒ පුද්ගලයා දුකෙන් නිදහස් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ අවබෝධය පින්නතුනේ ඒ දුකෙන් නිදහස් වීම ක්ෂණිකව ලැබෙන දෙයක් නෙවෙයි. ධර්ම මාර්ගය ඔස්සේ අපි කල ප්‍රගුණ කළ යුතු මාර්ගයක්. ඒ ප්‍රගුණ කරන මාවතේදී පින්නතුනේ ප්‍රගුණ කරන ප්‍රමාණයට අපට ඒ තුලින් අපේ මානසික සුවය ලැබෙනවා. ඒ තුලින් අපට දුකෙන් නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. ඒ තුලින් අපට පින්නතුනේ අපට ටිකෙන් ටික අපේ ජීවිතය තුලින්ම මේක අත්දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුකෙන් නිදහස් වීමේ මාවතයි කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණේ අපි මේ කෙටියෙන් සාකච්ඡා කළේ. එදා පින්නතුනි අර බ්‍රහ්ම ලෝකේ ඉඳගෙන දහසක් දෙවියන්ට ඇහෙන්නට එදා අර සිටියේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක වූ අභිභෝ කියන ස්වාමීන් වහන්සේ ආරභක නික්කමත යොංජත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝසේනම් නලාගාරංව කුංජරෝ ආදී වශයෙන් සඳහන් වෙන මේ ගාථා දෙකෙන් දේශනා කළේ මේ සම්බුද්ධ ශාසනේ අප්‍රමාදීව යෙදෙන්න හරියට බටවලින් කරපු ගයක් කඩා සුණු විසුණු කරන ඇතෙක් වගේ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න කියලා බුදුහාමුදුරේ දේශනා කළා. සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්නවා කියලා කිව්වහම බොහෝ දෙනෙකුට හිතෙන පින්තුණි අපි පන්සල් යනවා, අපි බෝධි පූජා තියනවා, අපි ස්වාමීන් වහන්සේට මාසෙට දානයක් පූජා කරනවා, අපි කඩින පින්කම් කරනවා කියන එක විතරයි බොහෝ දෙනෙකුට හිතෙන්නේ. ඒවත් පින්තුණි ශාසනික චිරස්ථිතිය සඳහා අවශ්‍ය කරන දේවල්. නමුත් පින්තුණි සැබෑ සම්මා සම්බුද්ධ ශාසනය මේ කරනවත් පිළිවෙත් එක විතරක් නෙවෙයි. සැබෑ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අපේ ජීවිතය තුළින් ප්‍රගුණ කිරීම. ඒ ප්‍රගුණ කර ප්‍රමාණයට පින්නතුනි අපේ ජීවිතේටම මෙහි සුවය අපට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුහාමුදුරෝ ඉතාම වැදගත් ප්‍රකාශයක් අපට සිදක දේශනා කළ තියෙනවා. ඒ මොකද්ද? බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබ මේ ශාසනයෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඔබ මේ ශාසනයෙහි අවසාන පුද්ගලයා වන්න එපා කියන එක. අහලා තියෙන මේ වින්නතුන් මීට කලින්. අහලා තියෙනවනේ? ඔව්. බොහොම හොඳයි. එතකොට අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා කියන්නේ ඇයි වින්නතුනි? ඔබෙන් මේ ශාසනය අවසන් වෙන්න දෙන්න එපා කියන එක. මේ ශාසනය අවුරුදු 2600කට අධික කාලයක් මේ ශාසනය ඇවිල්ලා තියෙනවා. මේ ශාසනය ආවේ බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ඒ වගේම ගිහි පිරිසගේ අනුග්‍රහයෙන් දායකත්වයෙන් කැපවීම ප්‍රතිපත්තියෙන්. මෙන්න මේ ආපු ශාසනයේ බොහෝ කැපවීම් කළා අද අපි කරා ළඟා වෙලා තියෙනවා. අද අපට මේක ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච ශාසනය අපේ ජීවිත කාලයේදී විනාශ වෙන්න දෙන්න එපා කියන එකයි ඔබ ශාසනයේ අවසාන පුද්ගලයා වන්න එපා කියන එකෙන් මේ කියන්නේ. සම්බුද්ධ ශාසනය ගැන කියවෙන මේ ගාථා දෙකේදී මේ කාරණයත් අපි ඉතාම වැදගත් කාරණයක් විදිහට දැනගන්නට ඕන. ඇයි ඒකට හේතුව? මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි ධර්මයෙන් ශක්තිමත් වෙන ගමන්ම අපේ මතු පරපුරට මේක දායාද කරන්නට ඕන. අපේ දරුවන්ට මේ ධර්මය කියලා දෙන්නට ඕන. ශාසනයේ චිරස්ථිතිය සඳහා අපි ඉදිරි පියවරක් තබන්නට ඕන. මේ නිසා තමයි පින්නතුනේ අතීතයේ හිටිය ලංකාව විශේෂයෙන් හිටිය ගිහි පින්නතුන් දරුවන් හදනකොට එක පුතෙක් වැඩිපුර හදනවා. ඇයි ඒ? ගෙදර ඉන්න වාසනාවන්තම ලස්සනම දක්ෂම දරුවා ශාසනයට පූජා කරනවා. සමහර අය හිතනවා අකීකරුම වැඩක් කරන්න බැරි මෝඩම කෙනා. ඔව් එහෙම නෙවෙයි පින්නතුනේ මේ ස්වාමීන් වහන්සේලා ගත්තා. මේ ස්වාමීන් වහන්සේලා ගත්තත් ගෙදර ඉන්න ලස් හිටපු ලස්සනම බුද්ධිමත්ම ක්‍රියාශීලීම කෙනා තමයි ශාසනයට පූජා කළේ. පින්නතුනේ මේක තමයි අපේ මෑණිවර කරපු ශාසනික අනුග්‍රහය. ඒ නිසා ඒ ඇත්තන් මේ සදාම් පණිවිඩය දැනගෙන හිටියා. මේ ශාසනික පණිවිඩය දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටියේ විතරක් නෙවෙයි ඒකට ක්‍රියාශීලීව ක්‍රියාකාරීව ඒකට සම්බන්ධ වුණා. අදත් ලංකාවේ ගෙදරකින් දරුවේ පූජා කරනවා නම් එහෙම ගෙදරින්න හොඳම දරුවා තමයි ශාසනයට පූජා කරන්නේ. පින්වත්ම දරුවා තමයි පූජා කරන්නේ. ඇතැමිට ඒ දරුවා මව් කුසේ පිළිසඳ ගන්න කලින්ම ඒ දෙමාපියෝ අදිස්ථාන කරනවා, ප්‍රාර්ථනා කරනවා අනේ අපට හොඳ පින්වත් දරුවෙක් ලැබෙන්න මේ ශාසනයට පූජා කරන්න කියලා. ඒ නිසා එවැනි ආකාරයට පරපුරෙන් පරපුරට ආපු දහමක් තමයි පිනතුනි අපට මේ ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච දහම අද අපි පරිහරණය කරන ගමන් ඒ දහම අනිත්‍ය වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් දායාද කිරීම අපේ පිනතුනි පරම වගකීම. අන්න ඒ වගකීමත් අපි හිතේ දරා ගන්නට ඕන. ඒ නිසා එදා අභිභූත ස්වාමීන් වහන්සේ මේ ගාථා දෙකෙන් ධර්ම දේශනා කරනකොට පිනතුනි දහසක් සක්වලට නැත්තම් වර්ල්ඩ් සිස්ටම් 1000කට මේ ධර්ම දේශනාව ඇහුණා. අහල මේ ධර්ම දේශනාව අවසන් කළා සීකේ බුදුරජාණන් වහන්සේ සමග නැවත මනුස්ස ලෝකෙට එදා අරුණවතී රාජධානියට අර සීකේ බුදුහාඳුර වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී මනුස්ස ලෝකෙට ඇවිල්ලා පින්න පාතේ කළා දාන වන්දනලා ඊළඟට බිස්සුන් වහන්සේ ළඟට ගිහි උගවම්ම සීකේ බුදුහාඳුර අහපු කාරණයක් තියෙනවා. සීකේ බුදුහාඳුර මොකක්ද ඇහුවේ? බිස්සුන් වහන්සේලාගෙන් ඇහුවා ඔබට යම්කිසි කාරණයක් අපේ ප්‍රකාශයක් ඇහුණාද කියලා. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඔව් ස්වාමීනි අභිභූත ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන අපට ඇහුණා. බ්‍රහ්ම ලෝකේ ඉඳන් පිනතුනේ ධර්ම දේශනා කළේ දහසක් සක්වලට ඇහෙන්න. දහසක් සක්වලට ඇහෙන බණ කියද්දී මනුස්ස ලෝකේ හිටිය ස්වාමීන් වහන්සේලා මේ ධර්ම දේශනාව අහගෙන හිටියා. අහගෙන හිටිය විතරක් නෙවෙයි උන්වහන්සේලා සතුටටපත් වුණා. මේ ධර්ම දේශනාවෙන් පිනතුනේ එදා බ්‍රහ්මයා සතුටටපත් වුණා. එදා බුදුහාමුදුර ධර්ම දේශනා කළේ නැහැ. පින්නතුනේ අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේ කෙනෙකුට එදා බ්‍රහ්මයා ප්‍රසාදයටපත් කරන්න පුළුවන් විදිහ හැකියාවක් ඇති වුණා. ඒක බුදුහාමුදුර දැනගෙන හිටියා. ඒ නිසා බුදුහාමුදුරේ සඳහා උස්සාවන්තුනේ නැහැ. බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒක පවරලා උන්වහන්සේ නිහඬව හිටියා. මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මෙවැනි ලෝකයේ ඉහළට ගිහිපු අවස්ථාවක පින්නතුනේ සාමාන්‍ය ලෝකේ අවබෝධ කරගන්නේ සාමාන්‍ය ලෝකේ විද්‍යාඥයන් අවබෝධ කරගන්නේ උපකරණ වලින් භෞතික ලෝකේ විතරයි. භෞතික ලෝකේ විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ භෞතික ලෝකයත් අවබෝධ කරගෙන සත්ත්ව ලෝකයත් අවබෝධ කරගෙන සංස්කාර ලෝකයත් අවබෝධ කරගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙක්, උත්තමයන් වහන්සේ කෙනෙක්. සාමාන්‍ය භෞතික ලෝකයේ පින්නතුනේ යම්කිසි ප්‍රමාණයකට විද්‍යා උපකරණ වලින් හඳුනා ගන්න පුළුවන්. නමුත් සත්ත්ව ලෝකය අවබෝධ කරගන්න එක එතරම් පහසු නෑ. සත්ත්ව ලෝකයේ පින්නතුනේ සත්‍යයන් ඉන්න එක එක ස්තර වෙනස් වෙනවා. ඇතැම් විට මෙතනත් අපි මිනිස්යන් 50කටත් මෙතන හිටියට මෙතන දෙවියන්, බ්‍රහ්මයන්, සමහර අසුරයන්, ප්‍රේතයන් විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව ඉන්නවා. නමුත් විද්‍යාඥයන්ගේ උපකරණ වලට මේව අහු වෙන්නේ නෑ පින්නතුනේ. මේ සත්ත්ව ලෝකය බුදුහාමුදුරුවෝ මේ සත්ත්ව ලෝකයක් දැක්කා. ඒ සත්ත්ව ලෝකයේ ඉක්මවල ගියපු සංස්කාර ලෝකයක් තියෙනවා. අපේ චේතනා පිළිබඳ වූ ලෝකයක් තියෙනවා. ඒ චේතනාවලින් නිර්මාණය වෙන ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකයක් බුදුහාඳුරෝ අවබෝධ කරගත්තා. ඒ වගේම ස්කන්ධ ලෝකය, පංචස්කන්ධ සහිත ලෝකයකුත් බුදුහාඳුරෝ අවබෝධ කරගත්තා. මෙන්න මේ විදිහට පිනතුනි ලෝකයේ පිළිබඳව විවිධ ස්තරවලින් බුදුහාඳුරෝ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තු වලින් ඉතාම අල්පයක් තමයි විද්‍යාවෙන් කොච්චර ඉහළට දිනුනත් ඒ අය අවබෝධ කරගන්නේ. ඒ නිසා අපි පිනතුනි අපට මේ අවබෝධය ලැබුණා නම් ඒ අවබෝධය ළඟදී පින්නතුනි සමහර අය මේ විද්‍යා උපකරණ වලින් ඉහළට දිනු වෙනකොට ඇතැමිට බුදුහාමුදුරන්ට වඩා විද්‍යාඥයන් දන්නවා කියලා සමහරයන් අතට හිතෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගන්න පින්නතුනි අපට තේරෙන දේ තමයි උන්වහන්සේගේ ඥානය පින්නතුනි ඊට වඩා කියලායි. උන්වහන්සේගේ ඥානය කියලා කියාව විතරක් නෙවෙයි විද්‍යාඥයන් ලෝකේ අවබෝධ කරගන්න ඕන්ට පේන උන් ඉතාම කුඩා අය කියලා. බාහිර ලෝකයට යන්නේ නැන ඕන් කුඩා අය හැටියට පේන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින් ලෝකය අවබෝධ කරගන්න පින්නතුනි අපට ලෝකයේම අපේ වසඟයට ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි දා රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයාට දේශනා කළේ යම් කිසි කෙනෙක් මේ ස්කන්ධ පංචකයසයි ලෝකය අවබෝධ කරගත්තනම් ඒ පුද්ගලයා පින්නතුනි මේ ලෝකයේම අවබෝධ කරගත්තු කෙනෙක් වෙනවා. ඊරිද බලවලින්වත් කෙලවරකට යන්න බැරි ලෝකය ධර්මය අවබෝධ කිරීම තුලින් අවබෝධ කරගන්නවායි කියලා. ඊරිද බලෙන් ගියත් පින්නතුනි ලෝකේ කෙලවරට යන්න බෑ. ආලෝකයේ වේගෙන් තාම උපකරණ සකස් කළනේ ආලෝකයේ වේගෙන් යන්න පුළුවන් කමකුත් නැහැ. ආලෝකයේ වේගෙන් ගියත් ලෝකේ කෙලවරට යන්න බෑ. ඊරිද බල වේගෙන් ලෝකේ ගියත් කෙලවරට යන්න බෑ. නමුත් ධර්මය අවබෝධ කිරීම තුලින් ලෝකේ කෙලවරට යන්න පුළුවන් ලෝකේ අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණේයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා ඒ සඳහා පිනතුනි අපි ධර්ම ශ්‍රවණය කළා ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව තුළින් යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන අපේ කායික වාචික සංවරය ඇති කරගෙන මනස ටිකෙන් ටික සංවර කරගෙන සමතය තුළින් චිත්ත ඒකාග්‍රතාවයත් ඒ වගේම විදර්ශනා තුළින් ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයත් ඇති කරගෙන මේ ලෝකයට තියෙන ඇලීම් ගැටීම් ටිකෙන් ටික අඩු කරගෙන මේ දුකෙන් නිදහස් වීමට අපි මේ සූත්‍රයේ ආදර්ශයක් අවවාදයක් අනුශාසනාවක් කරගනිමු. ඒ සඳහා හැම දිනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත් දිගාතර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ශ්‍රවණය කරපු සූත්‍රයට ආශ්‍රිතව මේ පිනතුණ්ඩ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්නත් අපි අවස්ථාව ලබා දෙන්න. සංවේගයටපත් වෙන කියලා සංවේගයට නැත්නම් ධර්ම සංවේගය කියන එක ධර්මයේ පිළිබඳ වැතිවන උද්‍යෝගයක් සහිතව ඕනෑකම ඇත්තෙම මේ සංවේගය කියන්නේ. මේ සංවේගය කියන්නේ හැඬීමවත් අපි මුලින්ම සඳහන් කළා ශෝක වීමවත් විස්මයටපත් කිරීමවත් බිය කිරීමවත් නෙවෙයි. මේ සංවේගය කියන්නේ ඒ සද්ධර්මයේ තුල හික්මීමටපත් කිරීම. මේ ලෝකයට වඩා වැඩි දෙයක් නේද මේ සද්ධර්මය කියලා කියන්නේ. මේ සද්ධර්මය තුල හික්මීම තුල ඊට වඩා අර්ථයක් තියෙනව නේද? ජීවිතේ ඊට වඩා යන්න පුළුවන් තැනක් තියෙනව නේද කියන අවබෝධය සහිත වූ උනන්දුවක් උද්‍යෝගයක් තමයි මේ සංවේගය කියලා කියන්නේ. ඒ සංවේගය ඇති වෙච්ච දෙවියන් ප්‍රසාදයටපත් වුණා බ්‍රහ්මයන්. ඇත්තෙන්ම මේ සංවේගය තුලින් ඇතිවන අවසාන ඉලක්කය තමයි ඔවුන් මේ ධර්ම මාර්ගය යන්න ඕන කියන උනන්දුවක් ඇති වෙනවා. විස්මයට පත් වුණාට ඒක ඇති වෙන්නේ නැහැ. ඊරිදි බලයක් පෙන්නුවට දැන් අර ස්වාමීන් වහන්සේට ඊරිදි බල ටික විතරක් පෙන්වන්න තිබුණා. ඒ ඊරිදි බල තුලින් විස්මයක් ඇති වෙනවා. නමුත් ඒ විස්මය තුලින් පිනතුනේ සංවේගයක් ඇති වෙන්නේ නැහැ. ධර්ම මාර්ගයට යෑමක් වන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඊරිදි බල රාශියක් පෙන්නලා තියෙනවා. සමහර අයට සාක්‍යයන් දමනය කරන අවස්ථාවේදී කිමුලක්පුරයට ගිහිපු වෙලාවේදී ඊරිදි බල පෙන්නවා. ඒ වගේම උරුවෙල් දනවට ගිහිපු වෙලාවේ උරුවෙල් කාශ්‍යපට ඊරිදි බල පෙන්නවා. නොඑක අවස්ථාවලදී ඊරිදි බල පෙන්ලා තියෙනවා. නමුත් ඊරිදි බල තුලින් හික්මවක් වායේ ඊළඟට බුදුහාමුදුරෝ අනුශාසනා ප්‍රාතිහාර්ය තුලින් ධර්මයේ තුලින් ඊළඟට ඉතුරු ටික හික්මෙව්වා. මොකද අර ඊරිදි බල තුලින් ඇතිවන විස්මය විතරයි සංවේගයක් ඇතිවන්නේ. ඒ විස්මය තුලින් ඊළඟට ඒ පුද්ගලයා ධර්ම අවබෝධය තුලින් සංවේගයට පත් කරනවා. ඒ සංවේගය තමයි පුද්ගලයාට අවශ්‍ය දෙය. බුදුහාමර දේශනා කළේ සංවේග බහුලව ඉන්න කියලා. සංවේගය ඇති කරගන්න කියලා. දැන් යම් කිසි පුද්ගලෙක් අපාගත වෙලිනව දකිනකොට බුදුහාමරට ඇති වෙන සංවේගය ඇත්තෙම. දැන් මනුස්ස ලෝකේ ඉන්න අය දුගතිගාමි වෙනව දකිනකොට චුතූපපාත ඥානය තුළින් මනුෂ්‍යයන් දකිනකොට බුදුහාමරට ඇති වෙන ශෝකයක් නෙවෙයි. උන්වහන්සේ සංවේගයට පත් වෙනවා. මේ හේතුඵල ධම දකිනකොට මේ කර්ම චක්‍රයේ ක්‍රියාත්මක වෙනකොට ඒ තුලින් මොන සංවේගයකට පත් වෙනේ වගේම ධර්මයේ තුලින් සංවේගයට පත් වෙන කෙනා අකුසලෙන් මිදලා කුසලයේ වීර්යයේ වීරයෙන් යෙදෙන්නට එයාට අවස්ථාව ඔව් ඇත්තම මේ යෝග කියන්නේ ඇත්තම සාමාන්‍ය කරන යෝග නෙවෙයි ඇත්තම දැන් අපට අද හිතන අපි යෝග කියලා ඒ යෝග කියන්නේ ඇත්තම යෙදීමමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශාසන යෙදීමම තමයි යෝග කිරීම කෙලෙකින් කියන්නේ ඇත්තම ප්‍රඥාවන්ත කෙනා බෙහෙවින්ම මේ ත්‍රිවිධ ශික්ෂාව යෙදෙනවා කියන එක එකෙන් කියන්නේ ඔව් තව ප්‍රශ්නයක් තියෙන විදිහට පස්සෙන් අහන්න පුළුවන්. ඇත්තම යෝග දෙකක් තියෙනවා. යෝග දෙකක් තමයි එක පැත්තක යෝගයේ යෙදෙනවා ලෝභ දේශ මොහ කියන යෝගයක යෙදෙනවා යෙදීමක. අනෙක් පැත්තෙන් අලෝභ ආදෝස මොහ කියන යෝගයක යෙදෙනවා කට්ටිය. ඒ නිසා බුදුදහමෙන් වර්ණනා කරන්නේ ලෝභ දෝස මොහ කියන යෙදීමේ නෙවෙයි අලෝභ ආදෝස මොහ කියන යෝගයේ යෙදීම. ඒ සඳහා බුදුහාඳුරු නඳු කළ තියෙනවා. ඇත්තෙන්ම අටවිසි බුදුහාඳුරය කියලා අටවිසි කියලා අද අපි ව්‍යවහාර කරන බුදුරජාන් වහන්සේලාගේ සංඛ්‍යාව සම්පූර්ණ වෙන්නේ ඉදිරියේ පහළ වෙන මෛත්‍රී බුදුහාඳුරුවත් එක්ක. අනිත් පැත්තෙන් අපේ බුදුහාඳුරු නියතිවරණ ලබා ගන්න කලින් හිටියේ තණ්හංකර බුදුහාමරොත් එක්කයි 29 කියලා කියන්නේ. එතකොට තමයි 29 සම්පූර්ණ වෙන්නේ. එතකොට ඇත්තෙම එතනින් ඒ 29න් ගත්තොත් තාම 27 ලෝකේ පහළලා තියෙන්නේ. ඒ 27ම ඉන්දියාවේ තමයි පහළ වුණා කියලා සඳහන් වෙනවා. හැබැයි ඒ උන්වහන්සේලා විතරක් නෙවෙයි සතර බොහෝ කාලයක් අප්‍රමාණ බුදවරු වැඩ සිටලා තියෙනවා. අපේ බුදුහාඳුරෝ නියතිවරණ ගත්තොත් බුදුහාඳුරෝ 24 නමක් ගැන විතරයි 24ක් නම ගැනයි මේක සඳහන් වෙන්නේ. විවරණ ලබා ගැනීම අවස්ථා කීපයක යනවා කායිකව විවරණ ගන්නවා ඒ වගේම හිතින් කලක් සිටේ සිතමි මනෝ ප්‍රනිදානය කියලා මනසින් ප්‍රාර්ථනා කරගෙන බුදුවරු විශාල ප්‍රමාණයක් සියසින් දකිමින් ප්‍රාර්ථනා කරමින් එනවා ඒ වගේම වචනෙන් කියනවා කායික වාතය සඳහා යෙදෙලම කාය සාක්ෂි තියාගෙනම නියති විවරණ ගැනීමක් තියෙනවා අනේ කාය ප්‍රනිදානයෙන් නියති විවරණ ගත්තු බුදුරජාණන් වහන්සේලා 24 නමක් සහිත මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙන අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුහාණු සහ දීපංකර බුදුහාණු හිටිය කල්පයේ මුලින් හිටිය තුන් නම සහිතවයි ඒ 28 නම කියලා සඳහන් වෙන්නේ. ඇත්තෙන්ම ඒක සඳහන් වන්නේ නියති විවරණ ගන්න මුල් අවස්ථාව ගැන ඒ සඳහන් වෙන්නේ. නියති විවරණ ගන්න මුල් අවස්ථාවේදී තමයි ඒ කාරණේ සඳහන් වන්නේ. නමුත් පස්සේ කාලේ ඒක වෙනස් වෙනත් පුළුවන්. නමුත් බුදු වෙන අවස්ථාවේදී සාමාන්‍ය එකතාව හරි බුදු වෙන අවස්ථාව සහ නියති වරණ ගන්න මුල් අවස්ථාවේදී මැද අවස්ථාවල් දෙක වෙනස් වෙන පුළුවන්. අපි කියනකොට මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා පූජා කරමි එහෙම කියා එහෙම කිව්වහම ඒ නම්ර පැහැදිලිකම ඒ කැපකිරීම දේශනා ඔව් කැපවීමම ඇත්තෙන් මෙතනින් කියන්නේ දැන් අප්‍රමාදීව ජීවිතය වුණත් කැප කළා ධර්මය හැසිරෙනවා කියන එක අපි එතනින් කියන්නේ. දැන් අතින්ද කියන්නේ නැත්නම් අතන ජීවිතය පරිත්‍යාග කරනවා කියන කතාව නියති විවරණ ගන්න මුල් අවස්ථාවේදී නියති විවරණ සම්මා සම්බුද්ධත්වයට සඳහා පුද්ගලයෙක් නියති විවරණ ලබා ගන්න මුල් අවස්ථාවේදී බුදුවරයෙක් කිය අභියස නියති විවරණ ගන්න මුල් අවස්ථාවේදී ඒ පුද්ගලයාට තියෙනවන සුසුම්පන් කීපයක් තියෙනවා. ඒ සුසුම්පන් වලින් එකක් තමයි ඒ අවස්ථාවේදී තමන්ගේ ජීවිතයේ පූජා කරන මට්ටමට එයා මනස දිනු කළ තියෙනට ඕන. ඒකයි එතනේ කියන්නේ. නමුත් මෙතෙන්දී අපි ධර්මයේ හැසිරෙනකොට අපේ ජීවිතයේ පූජා කරනවා කියන්නේ උපරිම කැපවීමෙන් මේක යෙදෙනවායි කියන එකට සංකේතයක් තමයි කියන්නේ. තමන්ගේ ජීවිතයේ පූජා කරාට පස්සේ ධර්මයේ හැසිරෙන්න බෑනේ ඇත්තෙන්ම. ඒක නෙමෙයි මේ ජීවිතය කියන්නේ ජීවිතය විනාශ කරගත්තොත් විනාශ කළ කරන පූජාවක් නෙමෙයි මේ කියන්නේ ඇත්තෙන්ම. ජීවිතයේ කැපවීමෙන් මේ ප්‍රතිපත්තිය යෙදෙනවායි කියන එකට සංකේතයක් තමයි ඒ සඳහන් කරන්නේ. එකපාර නෙවෙයි ඇත්තෙන්ම. දැන් ඇත්තෙම දැන් අපි අතර උනත් ඉන්නවනේ ඇතැම්මිට බුද්ධ ශාසන දැකලා බණ අහනකොට හිතනවානේ බුදු වෙන්න නැත්තම් හොඳයි කියලා හිතනවානේ. එහෙම හිතී තියා උසාල කාලයක් යනවා. ඇතැම්මිට බුදුරු දහස් ගණන් ශාසනවල හිතමින් යනවා මෙයා. ඒකට තමයි මනෝ ප්‍රනිධානය කියලා කියන්නේ. වා ප්‍රනිධානය කියන්නේ එයා හම්බෙන අනිත්‍යත් එකක් කියන මමත් කැමති මෙහෙම බුදු වෙන්න කියලා. හැබැයි අත නියත ඉවරන් ලැබෙන්නේ නැහැ. යා වචනෙන් කිය කියන තවත් විශාල ආත්මවාදාන. එතැමනේ කල්පදාන. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි යන ගමන් තමයි මෙයාගේ මේ ගුණධාන් සම්පූර්ණයන් නිකම් යන කෙනෙ නෙවෙයි. එයා ඇතැම්මිට සසර හුඟා ආත්ම භාවල යන ගමන්වල පින් දහම් කරමින් බුදුරු දැකලා බණහමින් ගුණධාම් පුරම යන කාලයේදී ඊට පස්සේ ඒකේ ඉහළම සත්‍යයක් හැටියට තමයි රහත් භාවයට පත් වෙන සුසුකන් තියෙන අවස්ථාවක තමයි පුද්ගලයා කායික වශයෙන් කාය ප්‍රනිධානයට පත් වෙන්නේ. කයින් කාය සාක්ෂි තියාගෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් නිවතුරන ලබාගන්නේ. මේ අවස්ථාවේදී ඔහු කායිකවත් කියනවා, මානසිකවත් හිතනවා, වාචිකවත් හිතනවා, මේ තුනමත් එකට වෙනවා. එතන ඒ සිද්ධියකුත් වෙනවා. නමුත් අතන කියන්නේ වෙන වෙනමක් යනවා. සූර්යාලෝකය ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා. සූර්යාලෝකය දැන් ওই සහස්‍රී ලෝක ධාතු කතාවේදී එක ඉරක් ගමන් කරන විශේෂ ශේත්‍රය තමයි ලෝක ධාතුවක් කියලා කියන්නේ. දැන් උදාහරණයකට දැනට අපි ව්‍යවහාර කරන විදිහට අපිට ගන්න පුළුවන් සෞරග්‍රහ මණ්ඩලය කියලා. හැබැයි අද අපි සොයාගෙන තියෙන සෞරග්‍රහ මණ්ඩලය නෙවෙයි බුදුහාමර අපේක්ෂා කරලා තියෙන්නේ. බුදුහාමර ඊට වඩා පුළුල්ව මේ අද ඉන්න අපි ග්‍රහලෝකයේ හුඟා දැකලා තමයි එදා කියලා තියෙන්නේ. අද අපිට විද්‍යාඥයන්ට හොයාගන්න බැරි වෙච්ච ශාසියක් මේ සෞරග්‍රහ මණ්ඩලයේ තුලමත් තියෙනවා. එතකොට මේ සූර්යාලෝකයේහි මේ තියෙන ඉර අපි ආශ්‍රය කරන ඉරේ ආලෝකය ගැන ඒ ආලෝකයෙන් ගමන් කරන ලෝක ධාතුව ගැන සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර ග්‍රහලෝක තියෙනවා ආලෝකයෙන් නොවැටෙන ග්‍රහලෝක ගැන සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම සඳහන් කරන සමහර සත්‍යයන් ඉපදෙනවා අන්ධකාරයෙම ඉපදෙලා අන්ධකාරයෙම ජීවත් වෙලා අන්ධකාරයෙම මිය යන සත්‍යයන් ගැන සඳහන් වෙනවා. මොකද සමහර සෞරග්‍රහ මණ්ඩල ස්වරමාල තුනක් තුන් පැතකින් එකතු වෙච්ච අවස්ථාවේදී මැදින් තියෙන හිඩස තුල ග්‍රහලෝක තියෙනවා. අන්න ඒ ස්ථානයට එක පැත්තකින්වත් ඇතැම් විට සූර්යාලෝකය එන්නේ නැහැ. අන්න ඒ තැන් වලට තමයි මේ අන්ධකාර ස්ථාන කියලා කියන්නේ. එතකොට සමහර අය දැන් වර්තමානයේ කියන ওই බ්ලැක් හෝල් කියන එක කියනවා. නමුත් ඒක නෙවෙයි ඇත්තෙන්ම. ඒක නෙවෙයි බුදුදහමෙන් කියන මේ අන්ධකාර ග්‍රහලෝක කියලා කියන්නේ. බ්ලැක් හෝල් කියලා කියන්නේ සාමාන්‍ය අනිත් ග්‍රහලෝක අදගන්න ස්ථානේ නේ. ආකර්ෂණය කරන එක නේ. ඒකට නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ඉන්න පෘථිවිය වගේම සමහර ග්‍රහලෝක තියෙනවා, සත්‍යයන් ඉපදෙන සත්ව ජීවිත තියෙනවා. නමුත් සපුරාම අන්ධකාරයේ සත්‍යයන් ඉන්නේ. එතකොට ආලෝකයේ තියෙන ග්‍රහයන් ගැනත් කියනවා, ආලෝකයේ නැති ග්‍රහලෝක ගැනත් කියනවා, සූර්යලෝක ගැන සඳහන් කරලා තියෙනවා. හැබැයි ඉතාම සීමිත ස්ථාන ගානකදී විතරයි මේ කරුණ සඳහන් වෙන්නේ. විද්‍යාවෙන් ආලෝකය කොටස් හතකට බෙදෙනවා. එතකොට හින්දු අග්නිෙන් චක්‍ර කියලා පොඩි එක කොටස් හතකට ආලෝකය ගැන බුදුහාමුදුරුවෝ භෞතික ආලෝකය තමයි සූර්යාලෝකයට සාපේක්ෂව කියලා තියෙන්නේ. නමුත් භෞතික ආලෝකයට අමතරව උන්වහන්සේගේ ධානවලින් ලබාගත් ආලෝකයක් තියෙනවා. උන්වහන්සේ මනස දිනු කළ ලැබපු ආලෝකයක් තියෙනවා. ඒ ආලෝක ගැන ධර්මය සඳහන් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කෙනෙකුට කියනවා සැතපුන් 16ක ප්‍රමාණයක් දිවාරය දෙක්කී ඕනම වෙලාවක ඉතාම රාත්‍රී කාලයකදී රාත්‍රී ඝන අන්ධකාරී වේලාවකදී වුණත් සැතපුන් 16ක ප්‍රමාණයක් කිසිඳු ඉර්ධි බලයකටපත් නොවි වටේම උන්වහන්සේට බලන්න පුළුවන් කියලා. උන්වහන්සේගේ සාමාන්‍ය ප්‍රകൃතිය ඇසින් කිසිඳු ආවරණයක් නොමැතිව මේ බිත්ති ආදී සියල්ලක්ම විනිවිද දකින්න පුළුවන් වුණා සාමනාවෝදයක් තියෙනවා. ඒ වගේ ආලෝකයෙන් ගැන සඳහන් වෙන ඊට පස්සේ ඉර්ධි බල තුලින් අභිඥාවලින් ලබන ආලෝකයක් තියෙනවා. අභිඥාවලත් එක එක අභිඥා තියෙනවා. අභිඥාව වලත් එක එක කොටස් ඉනේ කොටස් වලින් ලබන සොබයන් ගැන සඳහන් වෙනවා. අන්තිම ප්‍රශ්න දෙකක්. එකක් මේ එක එක බල තියෙනවානේ ආගම් වල මේ ලෝක විනාශය ගැන. ඒක හැම තිස්සෙම අපි කතා කරනවානේ. බුදුහාමුදුරුවෝ ගුණාද කියලා තියෙන්නේ දෙක තමයි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මේ ලෝකේ වඩින්නේ මොන අවුරුද්ද? ලෝක විනාශය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ සඳහන් වීමේදී ලෝක ආරම්භය ගැනත් කියනවා. අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලෝක ආරම්භය ගැන කියනවා. ලෝක විනාශය කියන එක ධර්මයට අනුව ආකාර දෙකකින් සිද්ධ වෙනවා. එකක් තමයි සත්‍යයන්ගේ හානියක් සිද්ධ වෙනවා. සත්ව විනාශයක් වෙනවා එකක්. අනිත් දෙක මේ ඉන්න භෞතික දේවල් වල හානියකුත් වෙනවා. එතකොට කලින් කලට වැඩිපුර වෙන්නේ සත්‍යයන්ගේ හානිය. සත්‍යයන් ඉන්නවා සත්‍යයන් ගැන සඳහන් වෙනවා ධර්මයේ. සත්‍යයන්ගේ ආයුෂ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. 10 කියන්නේ 10 දන්නවනේ නේ? ඔය 10 නම් අසංඛ්‍ය. අසංඛ්‍ය කියන්නේ 1.140 සංඛ්‍යාව. 1.140 සංඛ්‍යාවකට තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට 10 ඉඳන් අසංඛ්‍ය දක්වා සත්‍යයන් ආවිස ප්‍රමාණිකෝලව අවුරුදු 100කට එක ගානේ වැඩි වෙමින් යනවා. අඩු වෙනකොටත් එහෙම අසංඛ්‍ය ඉඳන් 10 දක්වා අඩු වෙනවා. අන්න ඒ 10 ඉඳන් අසංඛ්‍ය දක්වා ගිහිල්ලා අසංඛ්‍ය ඉඳන් ආයිට එකෙන්ට එක අඩු වෙලා ඇවිල්ලා 10ටපත් එක්ක අවස්ථාවේ තමයි සත්ව විනාශයක් වෙන්නේ. ලෝකයන්ගේ සත්ව විනාශයක් වෙන්නේ, මිනිස්යන්ගේ විනාශයක් වෙන්නේ. හැබැයි සත්වය සම්පූර්ණ විනාශ වෙන්නේ නැහැ. ගුණධම් රැකගත්තු සමහර සත්‍යයන් ඉතුරු වෙනවා. ගල ගුහා වැනි ස්ථානවල, පර්වත ගුහාවල සත්‍යයන් ඉතුරු වෙනවා. ඉතුරු වෙච්ච අය දැනගන්නවා මේ ලෝක සත්‍ය විනාශ වුණේ සත්‍යයන් ගුණධම්ෙන් පිරිහීම නිසා කියලා. ඒ අය නැවත ගුණධම් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වුණාට පස්සේ අර ඉතුරු වෙච්ච මිනිස්සු ටිකෙන් ටික වර්ධනය වෙලා නැවත අසංඛ්‍ය දක්වා වර්ධනය වෙනවා. මෙන්න මෙහෙම ටිකෙන් ටික අඩු වැඩි වීමක් ගැන සඳහන් වෙනවා. මෙන්න මෙවැනි ක්‍රියාවලිය හතරක් සිද්ධ වුණු අවස්ථාවකදී තමයි මේ ක්‍රියාවලිය 10 ඉඳන් අසංඛ්‍යට ගිහිල්ලා අසංඛ්‍ය ඉඳන් 10ට ඇවිල්ලා මෙහෙම හතරක් සිදු වෙච්ච අවස්ථාවක තමයි භෞතික වශයෙන් ලෝක විනාශය ගැන කියන්නේ. හැබැයි මේ ලෝක විනාශය මුළු විශ්වයේම යුනිවර්ස් එකේ විනාශයක් නෙවෙයි. ඒ විනාශයත් වෙන්නේ මේ එක එක සෞරග්‍රහ මණ්ඩලවල. දැන් විද්‍යානුත් එක පිළිගන්න තියෙනවා. සමහර ග්‍රහ ලෝක විනාශ වෙමින් යනවා. විනාශ වෙච්ච ඒවා හැදිමින් තියෙනවා. එහෙම විද්‍යාවෙන් දැන් පිළිගන්නවා ඒක. විද්‍යාව බුදුහාම වේ සමාන කරන්නේ නෙමෙයි මේ යන්නේ. විද්‍යාවන සමහරව සෑගෙන තියෙනවා. එතකොට මේ සත්ව ලෝකයේ හේ සත්වයන් අර විදියට 10 ඉඳන් අසංඛ්‍ය දක්වා හතර පාරක් ඉහළ පහළ යෑම ගිහිපු අවස්ථාවක තමයි ලෝක විනාශයක් කියන එකක් සිද්ධ වෙන්නේ. ඒක ඉතාම දිග කාලයක්. ඒක අපට සංඛ්‍යාත්මකව ගණන් කරලා කියන්න අමාරු සත්‍යයක්. මොකද ඒකට හේතුව ඒ 10 ඉඳන් අසංඛ්‍ය දක්වා වැඩි වෙන්න ගත වෙන කාලය වැඩි වෙන්නේ, අවුරුද්දක් වැඩි වෙන්නේ, ඒ කියන්නේ අවුරුදු 10 ඉන්න කෙනා අවුරුද්දකින් ආයුෂ වැඩි වෙන්නේ අවුරුදු 100ක් ගියහම. දැන් ඇත්තෙම ආයුෂ අඩු වෙන කාලය. උදාහරණයක් හැටියට ගත්තොත් බුදුහාඳුරන්ගේ කාලේ මීටර් 126කට ඉහතදී මිනිසුන්ගේ ආයුෂ උපරිම සාමාන්‍ය මිනිසා ජීවත් වෙච්ච ආයුෂ අවුරුදු 100යි. ඒ 100 දැන් ටිකෙන් ටික අඩු වෙගෙන යන්නේ. දැන් 126ක් ගිහිල්ලා 26ක් අඩු වෙලා දැන් 100ට එක ගානේ අඩු වෙලා. දැන් ආයුෂ හරියටම 74යි දැන් කියන්නේ. අර සිද්ධාන්තයක් හරි බලන් ගියාම දැන් අඩු වෙන කාලය. එතකොට මේ අඩු වෙන ඉතාම දිග කාලයක් මේ යන්නේ. එතකොට අසංඛ්‍ය දක්වා යන කාලෙකුත් තියෙනවා. මේක ඉතාම දිග කාලයක් තමයි. එතකොට භෞතික වශයෙන් සිදුවෙන තත්වය, භෞතික වශයෙන් සිදුවෙන විනාශය විතරක් නෙවෙයි ඇත්තෙම. මේ සත්‍යයන්ගේ සම්පූර්ණ විනාශය වෙන්නත් ඉතාම දිගු කාලයක් යනවා. සමහර සත්‍යයන් වඳවි යන සත්‍යයන් ඉන්නවා. හැබැයි සත්‍යයන්ට ආශ්‍රිතව නෙමෙයි බුදුහාමුදුරුවෝ මේක සඳහන් කරලා තියෙන්නේ. මනුෂ්‍යයන් සාපේක්ෂව තමයි කියලා තියෙන්නේ. මිනිස්සෙක්ගේ කාලික සත්‍යයන්ගේ කාලීන වෙනස් වීම වෙනවා. කාලික සත්‍යයන් වඳ වෙලා යනවා. නැවත අලුත් සත්‍යයන් එනවා. ඒක සාමාන්‍ය ලෝකේ වෙනවා. නමුත් මිනිස්සයා තමයි වැඩිපුර බුදුහාමුදුරුවෝ අවධානය යොමු කරලා තියෙන්නේ. ඇත්තෙන්ම එහෙම විනාශයක් ගැන ධර්මයේ නෑ. මොකද මොන හරි වෙනවනම් සාමාන්‍ය මිනිස්සුගේ මතේ කතා කරලා මේක ලෝක විනාශ වෙනවා කියලා තියෙනවනේ. දැන් සාමාන්‍ය ඒකට කියන්නේ ඇත්තෙන්ම බුදුදහමේ ලෝක විනාශයක් ගැන සඳහන් වෙනව නැත්තේ නෑ. ලෝක විනාශයක් ගැන සඳහන් වෙනවා. ලෝක විනාශ සාමාන්‍ය මිනිස්සු වතුරෙන් විනාශ වීම විතරයි දන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කළ තියෙනවා ජලයෙන් විනාශ වෙන කාලයක් තියෙනවා, වාතයෙන් විනාශ වෙන කාලෙනුත් තියෙනවා, ගින්නෙන් විනාශ වෙන කාලයක් තියෙනවා. එනිසා කලින් කාලේට විනාශ වෙන ආකාර වෙනස් තියෙනවා. හැබැයි අපි මේ හිතන ඉතාම ශනිකව සිදුවන දෙයක් නෙමෙයි මේක. අපිට පේන දුර දිගට පේන දෙයක් නෙමෙයි මේක. බුදුදහමේ හැටියට ඉතාම දිග කාලයක් අවිදිට ගියාට පස්සේ තමයි මේ විනාශ වෙන්නේ. හැබැයි මේ විනාශය මුළු විශ්වයම විනාශයක් නෙවෙයි. මේ එක කුඩා සීමාවක, ඒ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලවල විනාශයක් වෙනවා. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලව හැදිච්ච ගැලැක්සි වල විනාශයක් වෙනවා. එක ගැලැක්සියක් විනාශ වෙනකොට ඇතැම් විට වෙනත් ගැලැක්සියක් හැදෙනවා. එක ගැලැක්සියක සෝලාර් සිස්ටම් එකක් විනාශ වෙනකොට වෙනත් තැනක එකක් වර්ධනය වෙනවා. එහෙම මෙහෙම තැන් තැන් වල වෙනස් වීමක් වෙනවා. අනිත් කාරණේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ. මොකද මම කෙනෙක් කියලා මම දන්නේ නැහැ. ඉතින් එදෙන්න මම එකමත් වයි ඉන්ටර්නෙට් ගූගල් එකේ කියලා බලනවා. හා දැන් බැහැ. ඊළඟ කාරණේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළන කාලය ගැන. ඇත්තෙම දැන් සාමාන්‍යයෙන් සමහර අය සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෞතම බුදුහන්සේ කාලේ වරෙච්ච ගාමම කියලා එහෙම එකක් නෙවෙයි ඇත්තෙම. මේක ඉතාම දීර්ඝ කාලයක් යනවා. ධර්මයේ සඳහන් වෙන අසංඛ්‍ය කතාව සඳහන් වෙන 10 ඉඳන් අසංඛ්‍ය දක්වා කාලේ දැන් අපේ මේ ශාසනය මෙහෙම ටිකෙන් ටික අඩු වෙලා මිනිස්යන් ආයුෂ අවුරුදු ආයි 10ට අඩු වෙනවා. 10ට අඩු වෙලා ආයි ටිකෙන් ටික වැඩි වෙනවා අසංඛ්‍යයට. අසංඛ්‍යයට වැඩි වෙලා ආයි නැවත අඩු වෙලා එනවා. අඩු වෙලා ස්වාමීන් වහන්සේට මතක ඇති සමායට ඊළඟ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළන කාලේ ආයුෂ පරමායුෂ මතකද? 80000 නේ. 80000. එතකොට අන්නේ 80000ක පමණ වයසට ආවස ආපවස්ථාවකදී ඉදිරියේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒක ඉතාම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒක ඉතාම දීර්ඝ කාලයක්. ඇත්තෙම මේ 10 සහ අසංඛ්‍ය කියන මේ සංඛ්‍යා දෙක අතරේ 80ත් 80000ත් කියන අතරේ සීමාවිය තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. අවුරුදු 10 දී පහළ වෙන්නේත් නැහැ. අවුරුදු 100 දී පහළ වෙන්නේත් නැහැ. ආවිස අවුරුදු 10 තියෙන කාලෙද පහල වෙන්නේ නැත්නම් අවුරුදු 100 තියෙන කාලෙ පහල වෙන්නේ නැත්නම් අවුරුදු අසංඛ්‍යයේ තියෙන කාලෙ පහල වෙන්නේ නැත්නම් පහල වෙන සීමාව තමයි අවුරුදු 80ත් 80000ක් කියන වයස සීමාවේ සත්‍යයන් ඉන්න කාලේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහල වෙන්නේ. හැබැයි එහෙම වුණායි කියලා හැම කල්පවලම බුදුහාඳුරන පහල වෙන්නේ නැහැ. සමහර කල්ප තියෙනවා බුද්ධ ශූන්‍ය කල්ප. අසංඛ්‍ය ගණන් මේ වගේ මහා කල්ප අසංඛ්‍ය ගණන් යනවා බුද්ධ ශූන්‍ය කල්ප. බුද්ධ ශූන්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලය. නමුත් අපි ඉන්නේ ඉතාම වාසනාවන්ත කාලයක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ තියෙන කාලයක. ඒක ඉතාම වාග්ය සම්පන්න කාලයක් කියලා කියන්නේ. ඒ නිසා එවැනි කාලයක සත්‍යයන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකය ගැන හොයමින් කෙලවරට යන්න එපා. හරියට උලකින් ඇනපු කෙනෙක් වගේ බඩට උලකින් තමන්ගේ හදවතට උලකින් ඇනපු අවස්ථාවක අප්‍රමාදීව ඒ උල ගන්න උත්සාහ කරන වගේ අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න උනන්දු වෙන්න කියලා. අඩුගානේ දුගතියට නොවැටෙන්න පුළුවන් ඉදී සුගති පරායන වෙන විදිහේ මාර්ගයක තමන් යෙදෙන්න කියලා බුදුහාඳුර මේ අප්‍රමාදී ස්වභාවය ගැන ධර්ම දේශනා කළා තියෙනවා. එනිසා ලෝකයේ සොයාගෙන ගියාට දැන් පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා. රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයෙක් හිටියා. මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකේ යන කලින් මනුස්ස ලෝකේ හිටියේ. මනස් ලෝකේ ඉඳලා මෙයා හිත දිනු කරලා අවිඥා ලැබලා ඊර්ති බලයෙන් ලෝකේ කෙලවරට යන්න ගියා. ඊර්ති බලය කියන්නේ පිනතුනේ එක ග්‍රහ ලෝකයක ඉඳලා එක සෞරග්‍රහ මණ්ඩලයක ඉඳලා අනිත් ග්‍රහ ලෝකයට යන්න මේ අතක් දිවු කරන වෙලාවක ඉතාම ශනික වෙලාවක් යන්නේ. ආලෝක වර්ෂ ගණන් යන්නේ නැහැ. ඊර්ති බලයෙන් යනකොට එහෙම ගිහිල්ලත් පිනතුනේ මේ ලෝකේ කෙලවරකට යන්න බැරි වුණා ඒ පුද්ගලයාට. ඒ රෝහිතස්ස කියන බ්‍රාහ්මණයාට. ඔහු ඒ විදියට විශ්වයේ කෙලවට යමින් ඉන්න ගමම ආයුෂ ඉවරල මිය ගියා. ඊට පස්සේ ඔහු කුසල චේතනාවක හිටියේ නිසා ඒ තැනත්තා මිය ගියේ නැහැ. අවිචාවලෙන් හිටියේ නිසා ඒ තැනත්තා නැවත සුගති ගාමී වුණා. දිව්‍ය ලෝකෙ ඉපදුණා. දිව්‍ය ලෝකෙ ඉපදලත් මේ තැනත්තා කරන්නේ ඉරිදි බලෙන් ලෝකෙ කෙලවට යනවා. මෙහෙම යදි තමයි බුදුහාර මුණ ගැහුණේ. බුදුහාර සඳහන් කළාම කවදාවත් ඉරිදි බලෙන් ගිහිලවත් කෙලවට යන්න බෑ කියලා. එතකොට පින්නතුනි ආලෝක වර්ෂ කතා දැන් විද්‍යාඥයන්ගේ උපරිම වේගය තමයි ආලෝක වර්ෂ වේගය. තත්පරයකට සැතපුන 186000ක කියන වේගය. ඒ වේගයවත් පින්නතුනි ඒ වේගයෙන්වත් කොහොමවත් කෙලවට යන්න බෑ. භෞතික වශයෙන් ගිහිල්ලත් අභිෂ්ණාවලින් ගිහිල්ලවත් කෙලවට යන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සත්‍ය පිළිබඳ තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය අවබෝධ කරගත්තනම් ඒ අවබෝධ කරගත් දවසට යා ලෝකෙම භෞතික ලෝකයන් විතරක් නෙවෙයි සත්ව ලෝකිනු උඩට පේනවා. ඔහුට එක තැන ඉඳගෙන ලෝකයම බලන්න පුළුවන්. ඒ නිසා ගිහිල්ලා බලන ලෝකයක් නෙවෙයි එක තැනටම ලෝකයම අරමුණු කරන අවබෝධයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේලටත් කාරණා ඉදිරිපත් කරන්න තියෙන නම් තව වැඩිපුර කරුණු චන්දනන් ස්වාමීන් වහන්සේට. පින්නතුනේ ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ලෝක විග්‍රහය සඳහන් වෙනවා. ලෝක විග්‍රහය සඳහන් වෙනවා. ඒ කියන්නේ දැනට තියෙන විදිහේ ගැලැක්සි මිලියනයක විස්තරය බුදුදහමේ සඳහන් වෙනවා. ගැලැක්සි බිලියනයක. එතකොට ඒකටත් වඩා ඉහළ ලෝකයක් ගැන කතා වෙනවා. නමුත් ඒ කතා කරන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. නමුත් ඊට වඩා වැදගත් කියලා කියන්නේ අප්‍රමාදීව මේ ධර්ම රැකීම. මොකද අපි මේ ලෝක ගැන විග්‍රහ කර කර ඉඳිද්දී අපි ආවිස ඉවර වෙලා යරුණොතින් බැරේලා කුසලයේ ශක්තිමත් උනේ නැතුනොත් නිවරණ වේ ඇතමිට සුගතියවත් නැති වෙනවා අපට. ඒ නිසා බුදුහාමුදුරු ඊට වඩා ලෝකේ ගැඹුරින් දැකලා විශේෂයෙන්ම බුදුහාමුදුරු දේශනා කළේ අපාය මාර්ගයෙන් මිදලා සුගතිගාමී මාර්ගයට ස්වර්ග මාර්ගයට යෙදෙන්නත් ස්වර්ග මාර්ගයෙන් ඉක්මවලා විමුක්ති මාර්ගයට යෙදෙන්නත් තමයි බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. ඒ නිසා අපි මේ මොන වික්‍රමයන් පෑවත් අපි මරණයෙන් පස්සේ දුගතිගාමී වුණොතින් අපට ඒ කල්ප ගානකට මේ වගේ ලෝක සිද්ධාන්තයක් ගැන අහන්නවත් අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව මගහරින්න කලින් මේ ධර්මයෙන් අප්‍රමාදීව ප්‍රතිඵල ගන්නයි බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. ඒකයි වටින්නේ. ඒ අවබෝධය ලබාගත්තු කෙනාට අනිත් ලෝකයේ සියලුම විද්‍යාවන් අභියසේ පුද්ගලයා විසරද කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ට විසරද ඥාන හතරක් තිබුණා. සම්මා සම්බුද්ධය කියන බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ මෙන්න මේදී අවබෝධ කරගත්තේ නැහැ කියලා කිසිදු කෙනෙකුට දෙවියන් මරුන් ඥාන සහිත ලෝකේ කිසිදු කෙනෙකුට කාරණා සහිතව හේතු සහිත හේතු සාධක සහිතව කිසිදු කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ බුදුහාමුදුරෝ අහවල්දී අවබෝධ කරගත්තේ නැහැ කියලා. ඒ වගේම දුක් ප්‍රහීණ කරපු බුදුහාමුදුරෝ උන්වහන්සේගේ ධර්ම දේශනා තුළින් දුක නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කිසිදු කෙනෙකුට හේතු සහිත සාධකව කියන්නට පුළුවන් කමක් නැහැ සාධක සහිතව. ඒ වගේම බුදුහාමුදුරෝ අන්තරායකර ධර්මයන් කියලා යමක් දේශනා කළා නම් ඒවා අන්තරායකර ධර්මයන් නොවේ කියලා කිසිදු කෙනෙකුට හේතු සහිත සාධක සහිතව සඳහන් කරන්න බෑ. මෙන්න මේ වගේ විසරද ඥානයන් බුදුහාමුදුරු තුළ තිබුණා. එනිසායි අපි උන්වහන්සේට ගරු කරන්නේ ශාස්ත්‍රවරයෙක් හැටියට. එනිසායි උන්වහන්සේගේ දර්ශනය අපට වැදගත් වෙන්නේ. පින්වත්නි, මේ ධර්ම දේශනා මාලාව සකස් කරනකොට පින්වතුන් මේ ධර්ම දේශනා මාලාවේ දායකත්ව සඳහා සමහර දිනෙකට කතා කරලා ඒ දින යොදාගෙන මේ පින්කම මේ විදිහට සංවිධානය කරගන්න ලැබුණා. සමහර වෙලාවට ඉතා කෙටි කාලයක හැම දිනාගෙම එක විදිහට දිනේ උත්තරේනකම් කාලය ගෙවෙන නිසා අපේ මේ මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කරන දායක පින්නතුන් මේ ධර්ම ශ්‍රවණයට පින්කම් වලට යොදවන එක අපේ මහා සංඝරත්නයේ යුතුකම. ඒ නිසා පින්නතුන්ගේ නම් යොදලා අපි මේ පත්‍රිකාව සකස් කරලා හැමෝටම බණහන් අවස්ථාව ලැබෙන විදිහට සකස් කරලා මේ ධර්ම පත්‍රිකේ මේ පත්‍රිකාව පින්නතුන්ගේ නිවෙස් වලට එන්නේ. ඒ නිවෙස් වලට යව ඉවර වෙලා සමහර දිනකටත් මට ඉඳලා ලැබිච්ච වෙලාවට මම කතා කරලා කිව්වා මේ මොන දිනේට ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න යදල් තියෙනවා කියලා. ඉතින් ඔහොම කතා කරගෙන යනකොට ඒක නොවන කෙනෙක් කිව්වා හාමුදුරනි මට දැන් අවුරුදු 70ක් වෙනවා. මං 70ක්ම බණ ඇහුවා. මං හොඳට බණ දන්නවා. මං නම් දැන් මේ නැති වුණාට කමන්නේ කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ මේ බණ කියාගෙන යනකොට මට කල්පනා වුණේ අවුරුදු 70 නෙවෙයි හාමුදුරුවෝ කියපු විදිහට ලක්ෂයක් ඒ වගේම 80,000ක් ජීවත් වුණා මේ බුදුරජාණන් වහන්සේ. අර අවබෝධ කරලා දේශනා කරපු ධර්මයේ විතරක් උන්වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු බණ ටික විතරක් ඉගෙන ගන්න අවබෝධ කරන්න ඒ තරම් දීර්ඝ ගැඹුරු ඒ තරම් හරවත්තු ඒ තරම් රසවත්තු ධර්මස්කන්ධයක් අපිට තියෙන්නේ. ඉතින් මං කල්පනා කළේ ඉතින් අවුරුදු 70ක් බණ අහලා කොහොමද මේ ටික අහගත්තේ කියලා මේ හාමුදුරුවෝ බණ කියන්නේ යනකොට. ඉතින් අපේ ධම්මගරු හාමුදුරන් වහන්සේ මේ ධර්ම කාරණා අපේ සම්බුද්ධ ශාසනයේ සීකී බුද්ධ රජාණන් වහන්සේගේ දක්වා අපි අරගෙන ගිහිල්ලා ඒ සීකී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අගසව් ඒ බ්‍රහ්ම ලෝකයට ගෙනිච්ච වගේ අපිත් ඒ ලෝකවලට ගෙනහිල්ලා, ඒ වගේම මේ ධර්මයේ තිබෙන ගැඹුරුකම, මේ ධර්මයේ අවබෝධ කිරීමේ වැදගත්කම උන්වහන්සේ බොහෝම ගැඹුරින් බොහොම ලස්සනට සරලව අපිට කියලා දුන්නා. මේ ගැන ප්‍රශ්න ගොඩාක් අපිට අහන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඉතින් කාලය වේලාව ගත වෙන නිසා ඉදිරි ධර්ම දේශනාවලදී ධර්ම ප්‍රශ්නවල ධර්ම සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. නිසා අද අපි මෙතකින් නිමා කරනවා. පළමු කොටම අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට ආශිර්වාද කරලා තින් දීලා මෙබඳු වටිනා හරවත් වූ ධර්ම දේශනාවක් පැවැත්වූ අපගේ ගෞරවනීය ඒ ධම්මගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පුණ්‍ය බලයෙන්, මේ කුසල බලයෙන් උන්වහන්සේට ධර්මාවබෝධය පිණිස, උන්වහන්සේටත් ධර්මාවබෝධය පිණිස මේ කුසල උපකාර වේවා. ඒ වගේම උන්වහන්සේ උතුම් පැවිදි ජීවිතයේ, ශාසනික ජීවිතයේ සඵල කරගන්න මේ පින් ආශිර්වාද වේවා කියලා කවුරුත් සාදු කරනවා. දැන් පින්වත්නි, ධර්ම පූජා පවත්වන වෙලාව ඒ දායකත්ව ලබාගත් පින්නතුන්, අනිකුත් පින්නතුන් අපේ හාමුදුරන් වහන්සේට දහම් පූජා පූජා කරන වෙලාව දැන් ඒකට අවස්ථාව ලබා ගන්න. කාටත් සාධනාදයක් ලබා දෙන සම්මාසයෙන් පුළුවන්. ධර්ම දේශනාවේ දායකත්වය වාරගෙන කටයුතු කළ පින්වතුන් වශයෙන් මා කලිනුත් මතක් කළා. විශේෂ වශයෙන්ම අද පළවෙනි ධර්ම දේශනාවේ දායකත්වය නිදොස්තර සරණතිලක මහත්මයා, හේමන්ති ගුණතිලක මහත්මිය, ඒ පවුලේ පින්වත් පිරිස, ඒ ඇත්තන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ වාරගෙන කටයුතු කළා. ඒ පින්නතුන් විශේෂ වශයෙන්ම දොස්තර තරද්දුන තිලක මහත්මයා නමින් පරලෝසගත වුණා වූ ඥාතීන්ට, ඒ වගේම හේමන්ති ගුණ තිලක මහත්මේ නමින් පරලෝසගත වුණා වූ ඥාතීන්ට, පොදු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන අතරදී විශේෂයෙන්ම ඒ ජීවත් වෙන හේමන්ති නෝනගේ ආදරණීය දයාබර මෑණියන් වහන්සේට සෙත් පතන්ට අරමුණු කරගෙන මේ පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කළා. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ දරන දොස්තර ලෙසාන්ති දය මහත්මිය, ඒ වගේම මේ මහත්මයාගේ පවුලේ පින්වත් පිරිස, දියණිය, ඒ වගේම මේ සහෝදරයාණන් කුසල මහත්මයාතුළු ඒ පවුලේ පින්වත් පිරිස හැමෝම එකට එකතු වෙලා අද මේ පින්කමේ දායකත්වයේ දරනවා. විශේෂ වශයෙන්ම මේ පින්වතුන් තමන්ගේ නමින් මිය ගියා වූ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා වගේම විශේෂ කොට අද මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා මේ දිනවල රෝගාතුරව ඉන්න අයිරාංගනී ගුණසේකර මාතාවට, ඒ පින්වතුන්ගේ ආදරණීය නැන්දනියට දිගාසිරි ප්‍රාර්ථනා කරන්න, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද කරන්ටයි අද මූලිකවම මේ පින්කමේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ හැම දිනාටම ආශිර්වාද කරන ලබා ගන්න අතරෙදී, ඒ වගේම අද පින්කමේ දායකත්වයේ දරන ඒ රංජිත් කෝදාගොඩ මහත්මයා, ඒ වගේම මල්ලිකා නෝනා, ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන විශේෂ වශයෙන්ම ඒ පවුලේ පින්වතුන් නමින් පරලෝසපත් වුණ රංජිත් කෝදාගොඩ මහත්මයාගේ ආදරණීය එදමෝපියන් වහන්සේලා ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම මල්ලිකා නෝන නමින් පරලෝසපත් වුණා වූ සියලුම මීගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, ඒ වගේම ජීවත් වෙලා ඉන්න ආදරණීය මෑණියන් වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්න සෙත් පතන්න, ඒ වගේම මේ විහාරස්ථානයටත් වරින් වර ඇවිල්ලා ගිහිල්ලා, ඒ වගේම මේ පවුලේ පින්නතුන් මල්ලිකා නෝන ඇතුළු වෙන හැමෝම බොහොම ළඟින් ආශ්‍රය කරලා ටික දිනයකට ලංකාවට ගියපු වෙලාවේ හදිස්සි කවුරුන් නොහිටපු වෙලාවක පරලෝසපත් වුණ චම්පිකා නෝනා මහත්මියට පින් අනුමෝදන් කරන්නට අද විශේෂ වශයෙන් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මේ රංජිත් මහත්මයා මල්ලිකානන් මහත්මිය ඇතුළු හැම දෙනාටම තින් අනු ඒ ආශිර්වාද ලබා ගන්න අතරෙදී එයත්ගේ ආරාධනාවෙන් අද ධර්ම ශ්‍රවණී සඳහා ඉතාම දුර බැහැරින්දලාපු ඒ රංජිත් මහත්මයා තරංගනෝන ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම ආශිර්වාද කිරීමත් මේ පින්කමේදී බලාපොරොත්තුවක් අරමුණක් කරගත්තා. ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ දරන නිහාන් විජේසිංහ මහත්මයා ස්තනෝන ඒ පවුලේ පින්වත් හැම දෙනාම විශේෂ වශයෙන් බලාපොරොත්තු වෙනවා පරලෝක සැපත් තුන. මේ නිහාන් විජේසිංහ මහත්මයාගේ පරලෝක සැපත් තුන දෙමාපියන් වහන්සේලා දොන් ලුවිස් විජේසිංහ සෝමා විජේසිංහ කියන ඒ දෙපළ සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. ස්තනෝනගේ ආදරණීය පරලෝක සැපත් තුන සිල්වා මහත්මයා ඒ මෑණියන් ඒ දෙපළ සිහි කරලා පුණ්‍ය අනුමෝදන් කරන්නටත් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දොස්තරසාන් ආර්යසිංහ මහත්මයා ඒ විශේෂ වශයෙන්ම තමන්ගේ පරලෝකසපත් තුන දෙමාපියන් වහන්සේලා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට මේ පින්කමේදී අරමුණක් හැටියට තබා ගත්තා. එනිසා මේ සියලුම අරමුණු ඇතිවයි අද මේ පින්කම සිද්ධ කළේ. එනිසා දැන් අද විහාරස්ථානයට පැමිණිලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බොහෝම ලස්සනට මේ අටවිසි බුද්ධ පූජාව සකස් කරලා බොහොම කැපවීමකින් මේ පින්කම සංවිධානය කරගෙන හැමෝටම මේ පින්කමට ධර්මශ්‍රවණය කරන්න ආරාධනා කරන ධර්මශ්‍රවණය කරලා බුද්ධ වන්දනා කරලා ධර්ම සාකච්ඡා පවත්වලා අප්‍රමාණ කුසල සිතුවිලි පිහින් සිතුවිලි පහළ කරගත් වෙලාවේ මේ පහළ කළා උදාර පුණ්‍ය බලයේ කුසල බලයේ පළමු කොට දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා සසුනට පත්වන්නා වූ දෙවියන්ගේ ධාරණික රකවරණේ ආශිර්වාදයේ අද දායකත්ව බාරගෙන කටයුතු කරන පින්වතුන් හැම දෙනාටම ඒ වගේම මේ සියලුම දෙනාටත් විශේෂයෙන් සෙත්පතන ඒ අයරංගනී ගුණසේකර මාතාව ඒ වගේම ඒ මල්ලිකා නෝනගේ ආදරණීය මෑණියන් වහන්සේ ඒ වගේම හේමන්ති නෝනගේ ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු කරගත්තා වූ සෙත්පතන ආශිර්වාද කරන සියලු දෙනාට දෙවියන්ගේ දෙහිමි රැකවරණේ ආශිර්වාදේ ලබා දෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පසක් කරගනිත්වා කියන අදහස ඇති කරගෙන අපි කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එකට ගාථාව කියමු. එත්තාවතා චම්මේහි සම්ප්‍රතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්ප්‍රතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්ප්‍රතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා. ඒ වගේම මේ ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. මේ පහළ කළා උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අද ඒ විශේෂයෙන් නම් සඳහන් කළ මිය පරලොව ගියා වූ දෙමාපිය ආදී සියලුම ඥාතීන්ටත් විශේෂයෙන් මේ නොබෝ දිනකට කලින් හදිසියේ පරලොවසපත් වුණා වූ චම්පිකානුනා මහත්මියතුළු මේ ගියා වූ සියලුම ඥාතීන්ට මේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා සසර ගමන සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. පින්වත්නි අද දවසේ හැම දෙනාටම සතුට වෙන්න පුළුවන් විශේෂයෙන් අද දායකත්වේ බාරගෙන කටයුතු කරන පින්වත් හැම දෙනාම ඒ වගකීම දායකත්වේ බොහොම හොඳින් බාරගෙන බොහොම ලස්සනට මේ පළවෙනියෙන්ම කරන පින්කම උතාම හොඳින් සිද්ධ කළා. ඒ ඇත්තන්ට හැම පැත්තෙන්ම සෙත්පතන ආශිර්වාද කරනවා. මේ පුණ්‍ය බලයෙන් හැම දිනාටම කාටත් විශේෂ වශයෙන් අපේ ගෞරවනීය ධර්ම දේශනාව පැවැත්වු ගෞරව ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම උන්වහන්සේ මේ ලෝකයට දායාද කළ ඒ ආදරණීය අම්මටත්, පියාණන් වහන්සේටත්, ඒ වගේම උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට තුලත් කරපු ඒ උත්තමයන් වහ ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් පින්වතුන් හැම දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය එකසේ පිළිටීමෙන් පින්වතුන් කාටත් මෙලොව නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තිය පිණිස හේතු වේවා. ඒ වගේම අපි හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය උතුම් නිවන් අවබෝධ පිණිස උපකාර වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින්වත්නි, ලබන ඉරුදින අගෝස්තු මාසේ 4 වෙනිදා ඉරිදින ඒ ධර්ම දේශනාව ඒ වෙනද වගේම මේ වෙලාවට පැවැත්වෙනවා. ඒ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ඒ අම්බලන්තොට කෝලිත හාමුදුරන් වහන්සේ, ගරු කටයුතු අම්බලන්තොට කෝලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දායකත්වයේ දරන ලබන්නේ කාමින්ද වල්ගම්පාය මහත්මා, ඒ වගේම අනිත් බණ්ඩාරනායක මහත්මා මහත්මිය පවුලේ පින්නතුන්, ඒ වගේම දොස්තර ආනන්ද සෙනවිරත්න මහත්මා දෙහි නෝනා ඒ පවුලේ පින්නතුන්, ඒ වගේම පත්මිනී ජෝසප් නෝනා, කාන්ති නෝනා, ඒ වගේම අශෝක සෙල්ල හේවා මහත්මා, තනුජා නින්තට හේවා මහත්මිය ඇතුළු මේ පවුල්වල පින්වත් පිරිසයි දායකත්වයේ දරනු ලබන්නේ. ඒ වගේම පින්වත්නි, මේ වර්ෂයේ කඨින පින්කමේ මූලික දායකත්වයේ පින්වතුන් මුල්ක එකතු කරගෙන මූලික දායකත්වයේ සිදු කරනු ලබන්නේ අපේ ගාමිණී මානගේ මහත්මා, ශාමෙන් මානගේ මහත්මිය, ඒ තිලකරත්න මෑණියන්, සුජාත මෑණියන් ඇතුළු දරු පිරිසයි මේ පින්කමේ මෙවර දායකත්වයේ සිදු කරනු ලබන්නේ. එනිසා ඒත්තන් මූලික කරගෙන මේ පින්නතුන් හැම දෙනාම සම්බන්ධ කරගෙන පින්කම් සිද්ධ වෙන්නේ. නිසා හැමෝටම එකට එකතු වෙලා මේ පින්කම් කරන්න පුළුවන්. ඉතින් අද දායකත්වයේ දරන පින්වතුන් ඒ බොහොම සතුටින් පින්වතුන්ට සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඉතින් හැමෝටම මේක භුක්ති විඳලා, ඒ වගේම පුළුවන් විදිහට සුද්ධ පවිත්‍ර කරලා හැමෝටම සතුටින් විසිරලා යන්න පුළුවන්කම තියෙනවා. නිසා කාටත් මේ පුණ්‍ය බලයෙන් සියලු ශාන්තිය යහපත වේවා. ඒ වගේම හැම දිනාටම මේ වස් කාලය පුරා පැවැත්වෙන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කරන්ට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්ය වේවා. සියලු ශාන්තිය වේවා. උතුම් නිවන් අවබෝධ පිණිස මේ පින් හේතු වේවා කියලා කවුරුත් සාදු කියනවා. Thank you. Somebody's going to tell you that. Forget this? No, I won't.